සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දුක්ඛමේව උප්පංජමානං උප්පංජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති ති ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින ඇනහිමිහි ශ්‍රී රත්න බෞද්ධ ධර්මායතනයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හුඟකන් දීමටයි ඔබ හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් අප ඊටාම අවධානයෙන් ඊටාම ඕනෑ කමින් බණහන්නට ඕන. අපේ මේ කය නිසලව තියන වගේම හිතත් නිසලව තියාගෙන අවධානයෙන් බණහව ප්‍රමාණයටයි ධර්ම දේශනාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. තිනතුනි ධර්ම ශ්‍රවණය කරනකොට විවෘත මනසකින් හිත හොඳට ඒකට යොදාගෙන අහන්නට ඕන. අපි මෙතන වාඩි වෙලා හිටියත් හිත වෙන වෙන අරමුණු වල ගියොතින් අපි කියන දේ අපේ මනසට යන්නේ නැහැ. ඒ නිසා අර වාදනයක් කුඩු පැත්තට හරවලා තියෙනවා වගේ අපේ හිත ඒ සඳහා යොමු කරලා තියෙනට ඕන. වාඩි වෙලා ඉන්නකොට බණ හොඳට අහනවා වගේමයි බණ නැගිටිට පස්සෙත් බණ මතක තියෙනට ඕන. හරියට උකුලේ තිමිච්ච දෙයක් නැගිටිනකොටම වැටෙනා වගේ නැගිටිනකොටම බිම දාලා නැගිටින්න හොඳ නැහැ. ඒ අහන බණත් එක්කම නැගිටින්නට ඕන. නැත්තම් ධර්මශාලායම ධර්මයේ ටික තියලා තමයි යන්නේ. ඒ නිසා පින්තුනි ඒ අහන ධර්මය තමන්ගේ ජීවිතයත් එක්ක එකතු කරගන්නට ඕන. තමන් ධහමත් එක්ක එකට එකතු වුණොතින් තමයි ජීවිතේට නිසලෙස ධහමී ප්‍රයෝජන ලැබෙන්නේ. ඒ විදිහට තමයි අපි ධහම තුළ ක්‍රියාත්මක වෙන්නට ඕන. පින්නතුනි මේ පින්නතුන්ට අපි ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්තුනි කියලා. ශ්‍රද්ධාවත් පින්නතුනි කියලා. ශ්‍රද්ධාවන්ත කෙනාගේ තියෙන ලක්ෂණ මොනවද? ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ තියෙනවන ලක්ෂණ මොනවද? බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ළඟ තියෙන ලක්ෂණ. දක්ෂණකාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනය්‍ය මච්ඡේර මලං සවේ සද්දෝති උච්චති කියලා. ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වත් ගුණවත් අය දකින්න කැමති. ඒක ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ තියෙන ලක්ෂණයක්. ඒ වගේමයි ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ළඟ තියෙන ලක්ෂණයක් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හුඟක් කැමති. ඒ වගේම මච්ඡේර විනය යුත්තම් මසුරු මල තියෙන ලෝභකම ටිකෙන් ටික අඩු කරනවා. නිතර පරිත්‍යාග සීලෙන් දන් දෙන සූදානම්. මෙන්න මේ කාරණා තුන තමයි පිනතුනි ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ළඟ තියෙන ලක්ෂණ. මේ ලක්ෂණ ටිකෙන් ටික අපේ ජීවිත තුළ දිනු වෙනට ඕන. විශේෂයෙන්ම පිනතුනි සද්ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ අපේ සසර බොහෝ පින්දහම් කරලා ලොකු ප්‍රාර්ථනාවක් කළ ලැබපු දෙයක්. පින්කම්වල ආනිසංසයෙන් විතරක් නෙවෙයි අපි මේ බණ අහන්නේ. පින්කම්වල ආනිසංස විදියට කෙනෙකුට සුගතියට යන්න පුළුවන්. මනුස්ස ලෝකෙට එන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. මනුස්ස ලෝකයේ රජ කුලයක රජ මැදුරක ඉපදෙන්න පුළුවන් කෙන ආනිසංස විදියට. නමුත් පින්තුනි සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන්නේ පිනේ ආනිසංසය වගේ මේ පින්කම් කරන ගමන් අපි සසරදී ප්‍රාර්ථනා කරලා තියෙනවා. සම්බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්න, ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක ජීවත් වෙන්න කියලා, හොඳ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න, විහාරස්ථාන තියෙන කිට්ටුවක ඉපදෙන්න, පදිංචියට ලැබෙන්න කියලා අපි සසර ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනා කරපු එක ආනිසංසය තමයි අද මේ භුක්ති විඳින්නේ. එනිසා හිතන්න එපා අද මේ ඇඳුම් ඇඳගෙන මේ ආව එක විතරයි කියලා. මේට පිටපස්සේ ලොකු ශක්තියක් ලොකු ප්‍රාර්ථනයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපේ ශරීරය ගත්තොත් අපිට මේ ලැබිච්ච ශරීරය හිතන්න එපා අපි මව් කුසේ පිළිසඳගෙන ලැබිච්ච දේක ප්‍රතිඵලයක් විතරයි කියලා. මව් කුසේ පිළිසඳ ගන්න ඒ විඥානයේ ප්‍රතිසන්දි ලබන්න සසර හුවා පින්දහම් ප්‍රාර්ථනා අපි කළා තියෙනවා. අපේ මේ ශරීරය මේ විදිහට තියෙන්නේ ඒ සතර කලාව කර්ම වලට අනුරූපව. සතර කලාව මහා පින කනිසංශයක් විදියටයි අපිට මෙවැනි ශරීරයක් ලැබිලා තියෙන්නේ. අපේ එක කෙස් ගහක් ගත්තත් වෙනතුනි. සාමාන්‍යයෙන් අපිට කෙස් ගහක් බිම වැටුණොත් ඒක සාමාන්‍ය දෙයක් නේ, අපි අතුගාලා දානවා. නමුත් වෙනතුනි තමන්ගේ කෙස් ගහක් දැක්කත් පොඩක් කල්පනා කරලා බලන්න, බුද්ධිමත්ව බලන්න. ඒ කෙස් ගහ ලබන්න අපි සංසාර කොයි තරම්නම් කර්ම ශක්තියෙන් කරන්නේ නැද්ද? ওই මිනිස් කෙස් ගහක් තමන්ට ලැබෙන්න හිතනවද නිකන් ලැබෙච්ච දෙයක් කියලා? අපේ මව කුසේ පිළිසඳ ගන්න වෙලාවේ ඇතැම් විට ගියා සම්භාවයේ චුති චිත්තයේදී සිත වෙනස් වුණා නම් ওই තියෙන කෙස් ගහවිට වඩා වෙනස් වෙන තිබුණා. ඇතැම් විට ওই කෙස් ගහ සිංහෙගේ ලෝම ගසක් වෙන්නට තිබුණා. වලසෙකුගේ ලෝම ගසක් වෙන්න තිබුණා. ඇතැම් විට මාළුවෙකුගේ කොරලක් වෙන්න තිබුණා. පින්නතුනි විශාල පරිවර්තනයක් වෙන්න තිබුණා. ඒ නිසා අපේ ජීවිත මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ නිකන් සරල දෙයකින් නෙවෙයි, සසර කලාව මහත් වූ පින කනිසංශයක් විදියට. ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වන්න. අපි මිනිස් ලෝකෙට ආව විතරක් නෙවෙයි, ඒ මිනිස් ලෝකෙට ඇවිල්ලා තිතාම වාසනාවන්ත පරිසරයක අපි ඉපදෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ආපු මනුස්ස ජීවිතය තුළ පරිපූර්ණ මිනිස් ජීවිතයක් අපි ලබලා තියෙනවා. ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය විකලත්වයක් නැතුව හොඳ පරිපූර්ණ මිනිස් ආත්ම භාවයක් ලබලා තියෙනවා. ඒ තරම් මේ පින්තුනේ ඒ ඉපදෙනකොටම හොඳ වාසනාවන්ත මෞද්‍යමෝපියන්ගේ දරුවන් වෙලා අපි ඉපදෙලා තියෙනවා. මේ පින්තුනේ මේ හැම දෙයක් මේකට ලබලා තියෙනවා. මේ හැම දෙයක් මේකට ලබනවා කියන එක සරල දෙයක් නෙවෙයි. මේක පින්තුනේ දුර්ලභයි, අපට තේරෙන්නේ දැන් නෙවෙයි. අපේ ජීවිතේ මෙහෙම ගත වෙලා ජීවිත අවසාන කාලේ ලං වෙන විට, මරණාසන්න මොහොත ලං වෙච්ච විට කල්පනා කරලා බලන්න, නැවතත් මනුස්ස ලෝකයේ මේ වගේම සම්පත්තියක් සහිතව Tamanට ඉපදෙන්න පුළුවන්ද කියලා, ඉපදීම සිදුවේද කියලා කල්පනා කරලා බලන්න. සමහරට එහෙම වෙන්න පුළුවන් මේ ඇත්තන්ගේ පින ආනිසංශ විදියට. නමුත් වෙන තුනේක ඉතාම සරල දෙයක් නෙවෙයි. මනුස්ස ලෝකෙට එන එකම දුෂ්කර දෙයක්. ඇතැමිට මනුස්ස ලෝකෙට එන වෙලාවේ ඉතාම දුෂ්කර රටක ඉපදෙන්න පුළුවන්. අප්‍රිකාවේ තියෙන සමහර ඉතාම දුෂ්කර රටවල් වගේ දුෂ්කර රටක ඉපදෙන්න පුළුවන්. ඇතැමිට ඉපදෙනකොටම යුද්ධ තියෙන රටක ඉපදෙන්න පුළුවන්. ඇතැමිට පින්නතුනි දැඩි මිත්‍යා දෘෂ්ටික තියෙන රටක අපි ඉපදෙන්න පුළුවන්. මනස ලෝකෙට ආවත් ඇතැමිට ඇස් කන ආසාදී ඉන්ද්‍රියවල විකලත්වයෙන් යම් කිසි විදියට ඉපදෙන්න පුළුවන්. මේ වගේ නොඑක් අභියෝග පින්නතුනි අපි ඉදිරියේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි සියල්ලක්ම අභියස මනස ලෝකෙට ආවත්, මේ මනස ලෝකෙට ඇවිල්ලා ධර්මයක් අහන්න පුළුවන් මානසිකත්වයට එනකොට පින්නතුනි අපිට අවුරුදු 15ක් 20ක් 30ක් ගත වෙනවා. ඒ වන විට ලොකු කැපවීමක් ජීවිතය කරන්න ඕන. ඉගෙන කියාගෙන සමාජ ඉහළ මට්ටමකට ආවට පස්සේ තමයි මේ ධර්මයේ ප්‍රයෝජන අපට ලැබෙන්නේ. එතකන් තවත් පරිශ්‍රමයක් අපට දරන්න වෙනවා. ඔබ හැම දෙනෙක් මේ ලොකු කැපවීමක් කරලා තියෙන්නේ. ඔබට අද මතක නැතුණාට ඔබ ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙ නැද්ද? ඒ වගේම ඔබ මේ තාත්තට ඔබේ ශරීරේ නිරෝගීව තියාගෙන ඔබ කොයි තරම් කැප වෙනටද? ඔබට කියලා නිවසක් හදාගන්න, නිවසක් තමන්ට කියලා අයිති කරගන්න ඔබ කොච්චර කැපවීමක් කර නැද්ද? ඔබට කියලා රැකියාවක් ලබා ගන්න ඔබ කොච්චර අවුරුදු ගානක් මහන්සි වෙන්නේ නැද්ද? මේ සියල්ලම පින්නතුනි මහත් වූ වෙහෙසක ප්‍රතිඵලය. හැබැයි පින්නතුනි ඒ හැම දෙයකම වඩා අපි ජීවිතේ ලබන වටිනාම දේ තමයි ඒ සියල්ලක්ම ලබන අතරේ සද්ධර්මය ලැබීම. ඒ සද්ධර්මය ශ්‍රවණය කිරීම තමයි පින්නතුනි සවනානුත්තරය කියලා කියනවා. අපේ කන් දෙකෙන් අපි ලබන ලොකුම ප්‍රතිඵලය. අපේ කන් දෙක ලස්සන වෙන්නේ පින්නතුනි බණ ඇහුවටින්. කන්ට ලස්සන ආභරණ දැම්මට විතරක් කන් දෙක ලස්සන වෙන්නේ නැහැ. කන් දෙක ලස්සන වෙන්නේ කනෙන් මිහිරි සද්ධර්මය අහන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධර්මය මොකක්ද කියන එක අපි හරියට දැනගන්නට ඕන. එහෙම දැනගත්තොත් තමයි පින්නතුනි බුදුදහමේ කාරණයක් දැක්කේ ඥාන සම්පත්තිය කියලා. මේ පින්නතුන් අහලා තියෙනවනේ ඥාන සම්පත්තිය. ඥාන සම්පත්තිය කියලා කියන්නේ මොකද්ද? දැන් ඉංග්‍රීසියෙන් කියනවා නම් very rare auspicious moment කියන එක. ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. මොකද්ද මේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ? ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්නතුනේ මනස ලෝකයේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා හොඳ මනසක් හොඳ දසවන් ඇතුව ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ නියම සද්ධර්මයේ ශ්‍රවණය කරන මොහොතයි මෙන්න මේ ඉස්සන සම්පත්තිය කියලා කියන්නේ. මනස ලෝකෙ ඉපදුනාට බෞද්ධයෙකුට විතරක් මේ ඉස්සන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බණහුවට විතරක් ඉස්සන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ ධර්ම දේශනාවලින් තමන් හරියට තේරුම් ගන්නට ඕන බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙනවා. ලෝකයේ අනිත් ශාස්ත්‍රවරු අනිත් විද්වතුන් දේශනා කරන කරුණුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙනවා. නමුත් ඒ අතරින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙන මේ මුළු ලෝකෙ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි යථාර්ථයක්. අපේ සාමාන්‍ය හිතනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දහමක් වෙනස් දැක්මක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තොත් ඒක අසා දැනගත්තොත් තමයි අපේ ශ්‍රණ සම්පතිය ලැබුවවන්නේ. එතකොට මේ පින්තුනේ ශ්‍රණ සම්පතිය ළමලද තියෙන්නේ? ඔබ ළමලද තියෙන්නේ ඒක? ඒක මම දන්නේ නැහැ, ඔබ තමයි දන්නේ. ඈ මේ ධර්ම දේශනාව අන්තිමේදී ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබේ ශ්‍රණ සම්පතිය ලැබවු කෙනෙක්ද කියලා. පින්තුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ හරියටම අපි තේරුම් ගන්නට ඕන උන්වහන්සේ මොකද්ද අනිත් ලෝකෙහි අය දේශනා කරන එකෙන් වෙනස්ව දේශනා කරන කාරණේ මොකද්ද කියලා දැනගත්තොත් තමයි ශ්‍රණ සම්පතිය ලැබුවා වෙන්නේ. අන්න එතෙන්දි තමයි පින්තුනි අපේ දක්ෂතාවය තීරණය වෙන්නේ. පින්තුනි ධර්මය ඔබට ලැබෙන නම් ඔබ එකාසකින් දක්ෂ වෙන්නට ඕන. දැන් මේ පින්තුන් හුඟක් දෙනා දක්ෂය. ලංකාවෙන් ආපු අය හුඟක්ම දක්ෂයි. මොකද ලංකාව කියන්නේ ඇමරිකාවට වඩා හුඟක් දුර. ලෝක ගෝලෙන් භාගයක්ම අනිත් පැත්තට ඇවිල්ලා තියෙන මේ. ලොකු සටනක් දීලා නිකන් සාමාන්‍යයෙන් අල්ලපු රටේ ඉඳලා ආවා වගේ නෙවෙයිනේ. සාල පරිත්‍යාගයක් කරලා ලොකු දක්ෂතාවයකින් තමයි මේ ඇවිල්ලෙන්නේ. හැම කෙනෙක්ම මේ වගේ. ඒ නිසා මේ දක්ෂතාවය ඔබ ළඟ තියෙනවා. හැබැයි පිනුතුණේ දක්ෂතාවය තීරණය වෙන්නේ ඔබ ලෝක ඉහළම උපාධි ගත්තට විතරක් නෙවෙයි. මේ දක්ෂතාවය තීරණය වෙන්නේ ඔබ ලෝක ඉහළම තාක්ෂණයේ වාහනයක් පාවිච්චි කළාට විතරක් නෙවෙයි. ඒ දක්ෂතාවය තීරණය වෙන්නේ ඔබ ලෝකයේ ඉහළම වැටුපක් මාසෙට ගත්තට විතරක් නෙවෙයි. ඒ දක්ෂතාවය තීරණය වෙන්නේ ඔබේ ශරීරයේ ඉහළම ලස්සනට අලංකාරවත්ව තියාගත්තට විතරක් නෙවෙයි. ඒ දක්ෂතාවය තීරණය වෙන්නේ හරියටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හොඳට අහලා තමන් හොඳ අවබෝධයක් ලබා ගත්තොත් තමයි තමන් දක්ෂින් බවට පත් වෙන්නේ. අන්න ඒ දක්ෂතාවය විසින් පින්නතුනි අපට ලෝකයේ වටිනාම දෙයක් ලබා දෙනවා. ඒ තමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ඒ දක්ෂතාවය විසින් අපට ලබා දෙනවා. ලෝකේ මිනිස්සු දුකෙන් නිදහස් වෙන කියලා කරන්නේ මොනවද? දුක් නැති කරන්න කියලා ලෝකේ මිනිස්සු කරන්නේ මොනවද? ලෝකේ මිනිස්සු දුක් නැති වෙන්න කියලා කරන්නේ ඉගෙන කියා ගන්නවා, රැකිරක්ෂා කරනවා, ගේ දොරවල් පිට දියුණු කර ගන්නවා, දරුවන්ට උගන්වනවා. මේව තමයි ලෝකේ මිනිස්සු දුක නැති වෙන්න කියලා කරන්නේ. මෙහෙම කරන අපේ ජීවිත දිහා බලන්න පින්නතුනි ටිකෙන් ටික දුක අඩු වෙනවද වැඩි වෙනවද? ඔව් දැන් මේ ආපු ගමන් මගේදී බලන්න අපේ සතුට එන්න එන්නම වැඩි වෙලාද තියෙන්නේ අඩු වෙලාද? හොඳට කල්පනා කරලා බලන්න. දැන් පොඩි කාලේ ඉස්කෝලේට බාර දෙන්න කලින් ඉඳන් ජීවිතය ආපු ගමන් මගේදී අවංකව බලන්න පින්නතුනි සතුට වැඩි උනාද අඩු උනාද කියලා. නැත්නම් මිට අපි හොඳ අධ්‍යාපනයක් ලැබුවෙන්න පුළුවන්. එන්න එන්නම මාසික වැටුප වැඩි උනා වෙන්න පුළුවන්. එන්න එන්නම ධනෙ වැඩි උනා වෙන්න පුළුවන්. එන්න එන්නම දරුවන්ට උපාධි වැඩි උනා වෙන්න පුළුවන්. එන්න එන්නම ගෙදර බඩමුට්ටුත් වැඩි උනා වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි සතුට වැඩි උනාද කියලා බලන්න. අපි පොඩාම කාලේ ගඟක ළඟට ගියාම, මුහුදු වෙරළට ගියාම, මල්වත්තකට ගියාම අපි හරිම සතුටු වෙන්නේ. මල්වත්තකට යන්න ඕනේ නැහැ පින්නතුනි, කාන්තාරයකට යන්න බලන්න, පිටේනකට යන්න. අපි පිලුම් ගහලානේ හරිම සතුටු වෙනවනේ. දැන් පින්නතුනි ලෝකෙ කොච්චර ලස්සන දේවල් ගෙනත් දුනත් සතුටු කරන්න පුළුවන්ද? මෝනේ තියෙන සතුට වැඩි වෙන්නේ. පින්නතුනි අපි එන්නෙන්නම අපි ලෝකෙ හුඟක් දේවල් ලබා ගත්තට සතුට වැඩි වෙන මාවතක නෙමෙයි පින්නතුනි මේ යන්නේ. මේ යන්නේ ටිකෙන් ටික සතුට අඩු වෙන මාර්ගයක. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අපි ඇතැමිට රැකියා කරන කාලේ යම් කිසි සතුටක් තියෙන පුළුවන්. හැබැයි රැකියා වලින් විස්රාම යනකොට තමන්ගේ ළඟම ඥාති මිතරාදීන් ටිකෙන් ටික වියපස් වෙනකොට, ඒ අය දුර බැහැර ප්‍රදේශ වලට යනකොට, ඒ අය ජීවිත වලින් සමු ගන්නකොට ටිකෙන් ටික තමන් එක්තැන් වෙනවා, තමන් තනි වෙනවා ටිකෙන් ටික. තමන්ගේ ලක්ෂණ රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ගේ ළඟ හිටිය දුව දරුවන් ආවාහ විවාහ වල දුර බැහැර ප්‍රදේශ වලට යනවා. තමන්ට ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා. ටිකෙන් ටික මරණය කරා අපි ළඟා වෙනවා. මෙන්න මේ තත්ත්වයේ අභියසදී පින්නතුනි අපි ලෝකේ කොච්චර ඉහළ අධ්‍යාපනයක් ලබා සිටියා. අපි ලෝකේ කොයිතරම් ඉහළ රැකියාවක් කරමින් හිටියාද? අපේ දරුවන් කොයිතරම් විශ්වවිද්‍යාල ඉහළ තැන්වල රැකියා කළාද? අපිට මේ ඇතිවන මානසික අවපාතය නැති කරන්න ඒ කිසිම දෙයක් පින්නතුනි ශක්තිමත් නැහැ. අන්න ඒ මානසික සතුට අඩුවීමේ ගමන් මඟ අනිත් පැත්තට හරවලා එන්න එන්නම මානසික සතුට වැඩි වෙන ගමන් මඟ අපි රඳවන්න පුළුවන් ලෝකේ එකම ධහමයි තියෙන්නේ ඒ පිනුතුනි බුදු දහම. අන්න ඒ ධහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි අපේ නිසලසම ජීවිතයේ සතුට ලැබෙන පැත්තට අපි යනවා වෙන්නේ. දැන් පිනුතුනි එන්න එන්නම අපේ ශරීරය දුර්වල වෙනවා. දුර්වල වෙන්න පිනුතුනි අපේ සතුට එන්න එන්නම අඩු වෙනවා. දැන් බලන්න තමන් අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ තමන් ඒ වෙනට හුඟක් මිල මුදල් හරි හම්බ කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම හුඟක් ධනෙ උපයලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ අවුරුදු 60 70 කාලයේ අර උපයපු ධනෙ ටික ඔක්කොම දීලා තවත් මට අවුරුදු 40ක් 30ක් ආපස්සට එන්න පුළුවන්ද කියලා බලන්න. මම මෙතෙක් කලක් ලැබුපු ඔක්කොම උපාධි ටිකයි ඔක්කොම ධනෙ ටිකයි වාහන ටිකයි යාන මාන ටිකයි ඔක්කොම දීලා ගියා දොර ටික ඔක්කොම දීලා අවුරුදු 60ක කෙනෙකුට පුළුවන් ද අවුරුදු 20ක් ජීවිතය ආපස්සට එන්න අවුරුදු 40ට එන්න අපට එන්න පුළුවන් කමක් නැහැ වෙනතුනි. එහෙනම් වෙනතුනි වැඩිපුර වටින්නේ අපට අපි උපයන ධනයද අධ්‍යාපනයද කාලයද? අපට වටින්නේ කාලය. අන්න ඒ කාලය වෙනතුනි වටින්නේ නිකන් හිටියට නෙවෙයි. ඒ කාලය වටින්නේ කාලෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ ඒ කාලය ගෙවෙනවත් එක්කම පින්නතුනි ධර්මයෙන් අපි ඉදිරියට යන්නට ඕන. ධර්ම අවබෝධයෙන් ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් අපි වියපත් වෙනවට වඩා වේගෙන් ධහම තුල ඉදිරියට යන්නට ඕන. එහෙම ගියොතින් තමයි අපේ ජීවිත වටිනා ජීවිත බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි ධර්ම ශ්‍රවණයේ හිදී ඊටාම වැදගත් කාරණයක් වෙනවා. බණ අහන්න අහන්න පින්නතුනි අපේ නුවණ අපේ ප්‍රඥා වැඩි වෙනවා. මේකට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය වැඩි කිරීම සඳහා තමයි බුදුදහමේ තියෙන සියලු මනුසාසන ඉලක්ක කළ තියෙන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? ඔව්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඔව් මොකක් පිළිබඳව නිවැරදිදක්මද? ඔව්. සම්මාදිට්ඨියේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කර්මය ගැන තියෙන අවබෝධය අනිත් එක චතුස්සච්ච සම්මාදිට්ඨිය නැත්නම් ආරි සම්මාදිට්ඨිය කියලා කියනවා පටිච්චසමුප්පාදයේ තියෙන දැනුම වැඩි වෙනට ඕන. මෙන්න මේ දෙක තමයි පින්නතුනේ යම්කිසි කෙනෙක් නියම සතුටක් සඳහා බලාපොරොත්තුවක් තියෙනවා නම් නියම මානසික විමුක්තියක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ බලාපොරොත්තු වෙන කෙනාගේ ළඟ වැඩි වෙන්න ඕන සම්මාදිට්ඨිය මෙන්න මේක. ඒ සම්මාදිට්ඨිය වැඩි වෙන අවස්ථා පහ ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියනවා විමුක්ත ආයතන කියලා. මොනවද විමුක්ත ආයතන කියලා කියන්නේ? විමුක්ත ආයතන කියන්නේ ධර්මයේ පිළිබඳව අවබෝධය ඇතිවන ස්ථාන අවස්ථා පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එයින් එකක් තමයි ධර්ම ශ්‍රවණය. ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී මේ ප්‍රඥාව දිනු වෙනවා. හොඳ අවධානයෙන් බණ ඇහුවටින් බණහන එක පින්නොතින භාවනාවක් වගේ කරන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් බැහැර වූ ධර්ම ශ්‍රවණයක් නැහැ කියලා. ධර්ම ශ්‍රවණය කිරීමක් පින්නතුනි හිත වැඩෙන දෙයක් භාවනාව. හොඳ අවධානයෙන් ඔබ මේ බණ දෙක අහගෙන හිටියොත් ඔබ මේ කරන්නේ භාවනාවක් වැඩිමක්මයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය තුළදී අපේ මේ ප්‍රඥාව නුවණ දිනු වෙනවා. ඒක එක අවස්ථාවක්. ඒ නිසා තමයි සමහර අය බුදුහාඳුරගේ කාලේ ඊට පස්සේ බණහදි සමහර අය මාර්ගඵල ලැබුවා. බණහදි සමහර අය රහත් වුණා. දැන් බාහ්‍ය දාරුචීරිය වගේ කෙනෙක් බණහදිම රහත් වුණා. සරුවතහඳුර වගේ කෙනෙක් බණහදී සෝවන් වුණා. සමහර අය බණහදී අනාගාමී වුණ පුකුසාති වැනි අය. සමහර අය බණහදී සකදාගාමී වුණා. බණ ඇසීමම පින්නොතින අපි සසරේදී ඉන්ද්‍රිය ධර්ම දිනු කළ තියෙනවා නම් ඒ බණ අහන අවස්ථාවම හිත වැඩෙන අවස්ථාවක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය විමුක්ත ආයතනයක් කියලා කියනවා. අනිත් කාරණේ තමයි පින්නොතින ධර්ම දේශනයක් විමුක්ත ආයතනයක්. ඔබ දන්න ධර්මකාරණ අනිත්‍යයට සඳහන් කරනවා නම් පැහැදිලි කරනවා නම් ඒ පැහැදිලි කරන අවස්ථාවේදී ඔබේ හිතේ ඉහළම කුසලයක් තියෙන්නේ. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා බණ කියන අවස්ථාවේදී බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා සමහර ස්වාමීන් වහන්සේලා සෝත ප්‍රත්‍යඥව ධර්මාසනයට එනවා. ස්වාමීන් වහන්සේ බැස යන්නේ සෝවාන් කෙනෙක් විදිහට, අනාගාමී කෙනෙක් විදිහට. සමහර සෝවාන් ස්වාමීන් වහන්සේ ධර්මාසනාරූඪ වෙනවා බැස යන්නේ අනාගාමී කෙනෙක් විදිහට. සමහර අනාගාමී ස්වාමීන් වහන්සේලා ධර්මාසනාරූඪ වෙනවා බැහැල යන්නේ ධර්ම දේශනාව කළ ඉවරලා රහතන් වහන්සේ කෙනෙක් විදිහට. පින්තුනේ ධර්ම දේශනා කිරීම ඉහෙලටම කුසලයේ වැඩෙන ප්‍රඥාව දිනු වෙන අවස්ථාවක්. එනිසා ඔබ දන්න ධර්ම කාරණා අනිත්‍යට කියලා දෙන්න. දැන් මේ ඔබ අදහන අද අහන ධර්ම දේශනාව ඔබ මතක තියාගෙන පුළුවන් නම් ඔබ නොපෙමිණි ඥාතීන්ට දරුවන්ට කියලා දෙන්න. ඔබට තේරෙන භාෂාවකින් කියලා දෙන්නේ දරුවන්ට තේරෙන භාෂාවකින් කියලා දෙන්න. ඒකත් පින්තුනේ විමුක්ත ආයතනය කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි පින්තුනේ ධර්ම සාකච්ඡාව ධර්ම සජ්ජායනය කියන එකත් විමුක්ත ආයතනයක් කියලා කියනවා. ධර්මයේ සාකච්ඡා කරනවා නම් ඒ ධර්මයේ ඊටාම මිහිරි විදිහට සජ්ජායනය කරනවා නම් අර්ථය මෙනෙහි කරමින් ගිරිමානන්ද සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, කස්සප බොජ්ජංගය මේ වගේ සූත්‍ර අපි පිනොතුනේ නුවණින් මෙනෙහි කරමින් සජ්ජායනා කරනවා නම් ඒ ගැන සාකච්ඡා කරනවා නම් මෙන්න මේකත් විමුක්ත ආයතනය කියලා සඳහන් කරනවා. ඒ වගේම අපි පිනොතුනේ ධර්ම මානසිකාරය අහපු ධර්මකාරණා නුවණින් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීමත් විමුක්ත ආයතනයක් කියලා කියනවා. දැන් මේ අහන බණ ඔබ ජීවිතය අහපු ධර්ම දේශනා ඔබ එදිනදා වැඩ කටයුතු කරනකොට, වාහනය පදවනකොට, ගෙදර දොර වැඩපළ කරනකොට, ආහාර පාන සූදානම් කරනකොට, ගමන් බිම යනකොට, ඔබ ව්‍යායාම සඳහා ඇවිදිනකොට, පිනුතුනේ ලෝකෙම තියෙන අකුසල වැඩෙන දේවල් හිත හිත යන්න එපා. ඒ වෙලාවේ ධර්ම කාරණාව හිතමි යන්න. මෛත්‍රී භානාව වඩමි යන්න. ඔබ ඒ යන ගමනට වඩා වටිනා දෙයක් ඔබ මනසින් එකතු කරගෙන යන්නේ. ඔබ මනසින් සෝයේ විඳිමින් යන්නේ ගමන. එනිසා ධර්ම මානසිකාරය සඳහන් කරන්නේ විමුක්ත ආයතනක් විදිහට. දැන් විමුක්ත ආයතන කීයක් කිව්වද? හතරක් කිව්ව මතකද? හතර. මොනවද හතර? පළවෙනි කාරණය ධර්මශ්‍රවණය, දෙවෙනි කාරණය ධර්මදේශනය, තුන්වෙනි කාරණය ධර්ම සාකච්ඡාව නැත්නම් ධර්ම සජ්ජහායනය. මේ දෙක මෙහෙකට යන්නේ. හතරවෙනි කාරණය ධර්ම මානසිකාරය. පස්වෙනි කාරණේ මොකද්ද? භාවනාව. සමථ දර්ශනා භාවනා වැඩිම. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ නිවන් දකින්න එකම ක්‍රමේ භාවනා විතරයි කියලා. නමුත් වෙනතුනේ භාවනා විතරක් නෙවෙයි, මුත් ආයතන පහක් දෙයක් වෙනවා. භාවනාව කියන්නේ පහෙන් එකක් විතරයි. හැබැයි අනිත් හතරමත් වෙනතුනේ කරන්නට ඕන භාවනා වැඩෙන විදිහටමයි. එහෙම වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒ නිසා මේ කරුණ සඳහන් කරේ වෙනතුනේ මෙන්න මේ විදිහට විමුක්ත ආයතන ඇසුරු කරමින් අපේ බුදුබණ අහනකොට පින්නතුනේ අපේ ජීවිතයේ සිදුවන වෙනස තමයි අපේ ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙනවා. ජීවිතයට නුවණක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිවැරදි සද්ධර්මය නම් අපි ශ්‍රවණය කරන්නේ. ඒ ශ්‍රවණය කරන සද්ධර්මය අපි යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙනෙහි කරමින් නම් අහන්නේ. ඒ අහන මොහොතක් පාසාම පින්නතුනේ අපේ නුවණ, අපේ ප්‍රඥාව, අපේ සම්මා දිට්ඨිය එන්නම දිනු වෙනවා. එහි පළවෙනි පියවර තමයි පින්නතුනේ කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති වෙනවා. කර්මයේ පිළිබඳව විශ්වාසය, අවබෝධය වැඩි වෙනවා. දැන් අපිට සාමාන්‍ය කෙනෙක් දැක්කාම හිතෙන්නේ එයාගේ සාමාන්‍ය ශරීරය විතරයි අපිට පේන්නේ. යම් කිසි කෙනෙකුට අනතුරක් වෙනකොට එයා මේ මොහොතේ කරපු දේවල් ටික විතරයි අපිට පේන්නේ. නමුත් වෙනතුනේ කර්ම අවබෝධයත් එක්ක අපි ඉන්නකොට අපිට පේනවා මේ පුද්ගලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙතන මේ වාඩි කරලා තියෙන පුද්ගලයාගේ පිටුපස්සේ සසර ගෙනාපු ලොකු කර්ම ශක්තියක් තියෙනවා. ඒ පුද්ගලයා මෙතනදී කරන කර්ම ශක්තියෙන් ටිකක් තියෙනවා. එයාට අනාගතේ විපාක දෙන කර්ම ශක්තියෙන් ටිකක් තියෙනවා කියලා අපිට පේන ගන්නවා. එහෙම පේන ගන්න පින්නතුනේ අපට ලැබෙන අවබෝධය තමයි අපි දන්නවා හිත අපිරිසිදුව යම් යම් දේවල් කරෝතින් සිතින් කයින් වචනෙන් අපට ඒ විපාක විදියට පින්නතුනේ දුක්ඛෝ පාපස්ස උච්චෝ කියලා කියනවා. තමන්ට දුක් විපාක ලැබෙන්නට සිද්ධ වෙනවා. කර්මය පිළිබඳ අවබෝධයේ මුල්ම පියවර තමයි අපිට අවබෝධයක් ඇති වෙනවා හිත අපිරිසිදුව යමක් කිව්වොතින්, යමක් කළොතින්, යමක් සිතුවොතින් තමන්ට සැපයක්ද දුකද ලැබෙන්නේ? තමන්ට දුක් ලැබෙන්නේ. මේක තමයි පින්නතුනේ පළවෙනි අවබෝධය. මේක ලැබුවොත් යම් කිසි කෙනෙක් එයා ඊර්ෂ්‍යා කරනවද? එයා යමකට දැඩිසේ ලෝභ කරනවද? එයා අනිත් අයත් එක්ක අමනාපල ද්වේෂ කරනවද? එයා අනිත් අයගේ දියුණුවට බාධා කරනවද? කවදාවත් කරන්නේ නැහැ පිනතුනි. එයා එහෙම කරා නොකරන්නේ සමාජයේ තියෙන බිය නිසාවත්, නීතියේ තියෙන බය නිසාවත් නෙවෙයි. එයා එහෙම හැසිරෙන යා දන්නවා. මෙහෙම කළොතින් Tamanta මේ මේකෙන් දුක එන්නේ කියන එක යා දන්නවා. යා දුක දෙන කැමති නැහැ. මොකද පින්නොතින් අපි හැමදේම කරන්නේ සැප විඳින්නනේ. දැන් මේ පින්නතුන් වාක් වෙහස මහන්සියල ඉගෙන කියාගෙන බොහෝ දුර ගමනක් මෙයා විදුක් විඳිනද? දුක් විඳින්න නෙවෙයි ඔබ මෙච්චර දුර ඇවිල්ලා ඔබ මෙච්චර දුර ඇවිල්ලා ඉන්නේ සැප විඳින්න. ඒ නිසා සැප විඳින්න කැමති නම් පින්නතුනේ හිත අපිරිසිදු වෙල හිටියොත් අපට සැප ලැබෙන්නේ නැහැ. බලන්න අපි ලස්සන ගෙදරක ඉන්නකොට අපි ලස්සන කාමරයක ඉන්න වෙලාවේදී ඊටාම සුවපහසු ඇඳක අපි නිදාගෙන ඉන්නකොට අපට යම්කිසි කෙනෙක් ගැන කරපු දෙයක් පිළිබඳව දැඩි හිත යමනාපයක් නම් කෙනෙක් ගැන දැඩි ද්වේෂයක් නම් හිතේ තියෙන්නේ අපි ඒ නිදින ඇඳේ සුවපහසු අපට දැනෙනවද? ඒකේ පහසුව දැනෙන්නේ නැහැ පිනතුනි. තමන් ඊටාම සුභෝභෝගී ලස්සන සුවපහසු වාහනයක යනකොට යම්කිසි දෙයක් ගැන දැඩි ආසාවක් හරි යමක් කෙරෙහි දැඩි වෛරයක් හරි අපට තියෙනවා නම් ඒ ඔබ ලස්සන යන ලස්සන වාහනේ සුවපහසු ඔබට දැනෙනවද? අපට ඒක දැනෙන්නේ නැහැ පිනතුනි. පිනතුනි පොඩි කාලේ බලන්න අපි පොඩිම කාලේ වාහනයක් ළඟට ගියාම රෑට එහෙම වාහනයක ලයිට් එහෙම පත් වෙලා තියෙනකොට අපි කොච්චර සතුටෙන් හිටියද නේද? වාහනයක් ඇතුළට එහෙම ගිහලා අර ලයිට් එක පත් වෙනකොට දැක්කම මුල්ම කාලේනේ මේ දිවි ලෝකේ දැක්ක වගේ අපට පුදුම හිතුණනේ. ඒ වාහනේම දැන් අපි යනකොට ඒ සතුට තියෙනවද? ගානක්වත් නැහනේ. ඒව පේන්නේවත් නැහැ අපට. ඒ අස්යෙන් අපට පේන්නේ මොනවද? මතක් වෙන්නේ. හෙට වැඩට ගියාම මොනවද කරන්න ඕන? කවුරු හරි බැනපු කෙනෙක් දරුවගේ ප්‍රශ්නයක් කවුරු හරි හිතරි දෙන කියපු දෙයක් ඕව තමයි අර වාහනේ ඇතුලෙන් අස්යෙන් අපට පේන්නේ. පිනොතින අර ලස්සන වාහනේ සුවපහසුව ඒ පැහැපත් බව ඒ වාහනේ තියෙන ලස්සන සුවඳ අපට දැනෙනවද? අපට දැනෙන්නේ නැහැ පිනොතුනි. ඒ නිසා මෙන්න මේ කර්මය පිළිබඳව තමන් අවබෝධය ලබා ගත්තනම් ඒ ලබන පළවෙනි පියවරේම අපි කරන දේ තමයි පිනොතුනි හැකි තාක් දුරට සම්බපාපසකරණං කියපු විදියට අකුසලෙන් දුර වෙනවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර පිනොතුනි අකුසලෙන් මිදෙලි විතරක් අපි නිකන් ඉන්නේ නැහැ. දැන් සමහර අය කියනවා අපි පව් කරන්නේ නැහැ, අපි කාටවත් හානි කරන්නේ නැහැ, අපි සොරකම් කරන්නේ නැහැ, ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරන්න අමුතුවෙන් ඕනේ නැහැ කියලා සමහර හිතනවා. ඒක සමහර එක මතයක්. ඉතින් එහෙම කරයි කියලා එහෙම අදහසින් යම් කිසි කෙනෙක් පින් දහම් නොකරයි කියලා අපි ඉක්මන් වෙන හොඳ නැහැ. ඒ කෙනාට සුගතිය හිමි වෙනවායි කියලා. මොකද පිනොතුනි සමහර අය ආත්මභාව සිය ගානකට සැරිලා නැතිව පින් දහම් කරලා ආපු අයත් ඉන්නවා මේ අතරේ. ඒ අය පින් දහම් නොකරයි කියලාම දුගති ගාමි වෙන්නේ නැහැ. මොකද ඒ අය සමහරට ආත්මව සිය ගානකට කුසල දහම් රැස් කරගෙන ආපු අය අපේ සමාජෙ ඉන්නවා. ඒ නිසා පින් දහම් නොකරයි කියලා කියන්න එපා, විවේචන කරන්න යන්න එපා. ඒ අය අපාගත වෙනවායි කියලා. ධර්මය දැනගන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. නමුත් පින්නතුනි අකුසල වලින් මිදෙන අතරේදී ඇයි අපි කුසල කරන්නට ඕන? බුදුදහමේ දේශනා කරන කුසල කිරීම කියන එක හිතට පිරිකර කියලා, හිත ලස්සන කරන දේවල් කියලා, හිත අලංකාර කරන දේවල් කියලා. බලන්න පින්නතුනි අපි නිතර පරිත්‍යාග සීලේ නම්, නිතර අපි අමත අතර සලකනවා නම්, වැඩ හිටියන ගරු කරනවා නම්, දැන් බුදුහාමුදුරන්ට මේ වගේ මල් පහන් අපි පූජා කරනවා නම්, අපේ ගෙදර නිතර ලස්සන බුදුහාමුදුරන්ගේ පින්තූරයක් පේන්න තියෙනවා නම්, ඒ බුදු පිළිමේ වෙනුවෙන් අපි බුදුහාමුදුරන්ගේ අරහන් ආදී බුදුමන සිහිපත් කරගෙන උදේහවස මල් පහන් පූජා කරනවා නම්, තැන් පූජා කරනවා නම් අපේ හිත කොච්චර ලස්සන වෙනවද? අපි ඇසුරු කරන යටි යම් සිදුවක් පරිත්‍යාග කරන අපි සූදානම් නම් අපේ යහළු මිත්‍රාදීන්ගේ ගෙවල්වල දානයක් සිද්ධ වෙනකොට අපි ඒ දිනේ මතක තියාගෙන ඒ දානෙට ගිහිල්ලා මොනවා හරි පූජා කරනවා නම්, ඒ දානෙට අපි ගිහිල්ලා අත ගහනවා නම් පිනොදින අපේ හිත කොච්චර ලස්සන වෙනවද? පින්කම් කරන පිනොදින හිත හුඟා ලස්සන වෙනවා. දැන් ඔබ බලන අද පන්සලට එනකොට අපි දැක්ක සමහර පිනතුන් මල් අතේ අරගෙන ආවේ. මල් පහන් අපි අරගෙන පන්සලට එන්නේ. පන්සලට එන්න මතක් වෙනකොටම අපට මතක් වෙන සූදු වැඳුම මතක් වෙන්නේ. පින්නතුනි අපේ ජීවිතවල ලොකු වෙනසක් ඒක වෙනවා. නිකන් පන්සලට එන විතරක් නෙවෙයි. පන්සලට එනකොට පින්නතුනි තමන්ගේ වාද්‍ය තමන් හිටවපු මල ගහකින් එක මලක් හරි අරගෙන එන්න. ඒ මල නිකන් පරවෙල යන දෙන්න එපා ගෙදර. ඒ මල ලෝකයේ පහළ වෙච්ච උතුම්ම සාස්ත්‍රවරයෙනුවෙන් ඔබේ අතින් හදපු මල ගහෙන් එක මලක් පූජා කරන්න. පින්නතුනි මේව කරනකොට අපේ හිතේ ලොකු උපසලයක් වැඩි වෙනවා, හිතේ සතුට වැඩි වෙනවා. මේව තමයි පින්නතුනි අපි සතුට වැඩි වෙන කරන දේවල්. ඒ වගේම ඔබේ දරුවන්ට ඔබ උදව් කරන අතරේදී පුළුවන් නම් ඔබේ දරුවගේ වයසේ මෙන්න තවත් අසරණ දරුවෙකුට උදව් උපකාරයක් අවශ්‍ය දරුවෙකුට සලකන්න. ඒක පින්නතුනි ඇතැම්මිට වෙනත් පින්කමක් කරාට වඩා ලොකු ආශිර්වාදයක් වෙනවා තමගේ දරුවට. ඒ නිසා මේ පින්කම් කරන්න පින්නතුනි අපට නිතරම ඒ පින්කම් ගැන තමයි වැඩිපුර හිතෙන්නේ. අන්න ඒ පින්කම් අඩු වුණොත් මොකද වෙන්නේ? පින්කම් අඩු වුණොත් අපට මතක් වෙන්නේ කට්ටිය බැනපු ඒවා, තමන්ට කරපු නොසැලකිලිකම් පිරිච්ච දේශපාලඥයෝ ගැන ඕව තමයි ඉතින් අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ වෙන දෙයක් නැහැ. පින්නතුනි නිතර පින්දහම් කරන කෙනාට අරව හිතන්නවත් වෙලාවක් නැහැ. ඊට වඩා යාගේ ජීවිතේ වටිනවා. ඊට වඩා එයාට ජීවිතේ සතුට වෙන දේවල් තියෙනවා. හිතට සතුට වෙන දේවල් තියෙනවා. තමන් ජීවිතේ කරපු දේවල්, තමන් ලේ දන් දීපු ඒවා, තමන් අම්මට තාත්තට සලකපුවා, ළමයින්ට පිහිට වෙච්ච ඒවා, වැඩිහිටියන්ට උපස්ථාන කරපුවා, ළේද වෙච්චයට සලකපුවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපුවා, තමන්ගේ ගෙදර පින්නතුනි ගහක ගෙඩියක් හැදුනා, තමන්ට මතක් වෙන බුදුහාමුදුරෝ, ඒ ගෙඩියෙන් බුද්ධ පූජාව තියන්නට ඕන, ඒ ඵලයෙන් ස්වාමීන් වහන්සේලාට දෙයක් දෙන්න ඕන කියලා තමට මතක් වෙනවා. සමහර අය පින්නතුනි අලුතෙන් රැකියාවට ගිහිල්ලා ඒ රැකියාවෙන් ලබන පළවෙනි වැටපෙන් දෙයක් සාසනෙට පූජා කරනවා. පින්නතුනි රැකියාව කරනකම තමන්ට ඒක මතක යන්නේ මගේ පළවෙනි වැටපෙන් මම මේ වගේ දෙයක් කළා, මගේ අම්මට මම මේ වගේ දෙයක් උදව්වක් කළා, මගේ තාත්තට මේ වගේ දෙයක් කළා. පින්නතුනි මේ වගේ දේවල් තමන්ගේ ජීවිතය තුළ වැඩිපුර කරලා තියෙනට ඕන. ඒ සිත අලංකාර කරන දේවල් පින්නතුනි ප්‍රධාන වශයෙන් දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා ධර්මයේ සඳහන් වෙනවා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම. අපි කරන සියලුම පින්දහම් මෙන්න මේ කොටස් තුන තුළට ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා මේවා වැඩිපුර ජීවිතේ කරන්න. දන් දෙනවා වගේම හැකිතාක් දුරට සිල්වත් වෙන්න, හැකිතාක් දුරට මෛත්‍රී භාවනා ආදී කමඨහනක් ටිකෙන් ටික පරිහරණය කරන, ටිකෙන් ටික පුරුදු කරන වෙලාව වැඩි කරන්න. මුලදී විනාඩි දෙකක් කරාම ඇති. ඒ විනාඩි දෙක එක දවසක් කළ නවත්වනව නෙවෙයි, මාසයකත් එක දිගට කරන්න. ඒ විනාඩි දෙක ටිකෙන් ටික වැඩි කරන්න. විනාඩි 5 කරන්න, විනාඩි 10 කරන්න, ටිකෙන් ටික වැඩි වෙන පිනතුනි තමන්ගේ ජීවිතවල ලොකු වෙනසක් තමන්ට පේන ගන්නවා. මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව තමන්ට පේන ගන්නවා. මේ පින්කම් කරද්දී පිනතුනි ලෝකේ බොහෝ දෙනෙක්, ලෝකේ පහළ වෙන සත්පුරුෂ අය, ඇතැමිට ආගමික සාස්ත්‍රෝ මේ දහම් මඟ ලෝකෙට දේශනා කරනවා. මේක බුදුදහම තුල දේශනා කරලා තියෙනවා. පින්දහම් කරන්න කියලා. හැබැයි පින්නතුනි මේ අපි කරන පින්දහම් අපේ ජීවිතවල මහ දෙවැන්ත අභියෝග ටිකක් ඉදිරියට එනවා ඉදිරියේදී. අන්නේ අභියෝගවලදී මේ කරන පින්කම් විතරක් ශක්තිමත් නෑ අපට. මොනවද ඉදිරියේදී අපේ ජීවිතවලට එන අභියෝග? ඒ තමයි ටිකෙන් ටික අපේ ශරීරය දුර්වල වෙනවා. තමන් කැමති වුණත් නොවුණත් ඔබ කොයිතරම් දුරට ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කළත් මේ අතාරතයට මුහුණ දෙන සිද්ධ වෙනවා. අන්න එහෙම ශරීරය දුර්වල වෙනකොට පින්නතුනි මේ අපි කරන සාමාන්‍ය පින්කම් ආනිසංසයෙන් අපිට නිරෝගී බව ලැබෙන්න පුළුවන්, හොඳ කල්යාණ මිතුර ලැබෙන්න පුළුවන්. හැබැයි අර ඇතිවන මානසික අවපාතයේ පින්නතුනි සම්පූර්ණ මේ නගා සිටවනට මේ කරන සාමාන්‍ය පින්දහම් විතරක් ශක්තිමත් නැහැ. ඒ වගේම අපි මරණය ටිකෙන් ටික ළඟා වෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. තව වැඩි මොනොත් පින්නතුනි වැඩි මොනොත් තව අවුරුදු 100ක් එද්දී අපි කොහෙද ඉන්නේ? දැන් බණ කියන මමයි මේ ස්වාමීන් වහන්සේලා මේ පින්නතුනි අපි ඔක්කොම තව වැඩි මොනොත් තව අවුරුදු 100ක් එද්දී අපි කොහෙද? අපේ ශරීරෙට මොකක් කළාද කියන්නේ? අපේ ශරීරෙ පින්නතුනි මේ මහා පොළොවේ දූවිලි වෙලා ඔබ හිතලද දින පොඩ්ඩක් හරි එක අවුරුදු 100ක් යනයි පින්නතුනි. ඒක ඇතැමිට අවුරුදු 50කට වෙන්න පුළුවන්, ඇතැමිට අවුරුදු 20කට වෙන්න පුළුවන්, අවුරුදු 10කට වෙන්න පුළුවන්, ඇතැමිට ලබන අවුරුද්දේ මේ දවස් වෙනකොට වෙන්නත් පුළුවන්. පින්නතුනි ඒ අභියෝග ඉදිරියේ තියාගෙන මේ අපි ඔක්කොම සෙල්ලම් ටික මේ දාන්නේ. ඒ නිසා පින්නතුනි අන්න එවැනි මට්ටමකදී ජීවිතේ Tamanට තමන් අවුරුදු 50ක 60ක 70ක ගොඩනගාගෙන තියෙන මේ මහත් වූ පරිශ්‍රමයකින් ඇතැමිට දවසට පැය 8ක් 10ක් 12ක් වැඩ කළා ඔබ මේ ගොඩනගාගෙන තියෙන සියලුම ශක්තියින්, සියලුම ධනයන්, සියලුම සම්පත්තියින් ඔබට අහිමි වෙන්න කොච්චර වෙලාවද ගත වෙන්නේ? ඒක ඇහි පිය ගහන මොහොතයි ගත වෙන්නේ. ඒක ඇහි පිය ගහන මොහොතකින් පින්නොතනේ ඔබට ඒ සියල්ලක්ම අහිමි වෙනව විතරක් නෙවෙයි, ඔබේ අවුරුදු 60ක 70ක ගොඩනගාගත්තු ශරීරයත්, අපි අද පරිහරණය කරන අපේ භෞතික ශරීරයත් එදාට අපි අහිමි වෙනවා. මෙන්න මේ தത്വයේ පින්නතුනේ මානසිකව නොවැටි ඉන්න පුළුවන් විදිහේ දර්ශනයක් බුදුදහම තුලින් අපට දේශනා කරනවා. මෙන්න මේ දර්ශනය අපි තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ සැබෑ ලෙසම අපි දුකෙන් නිදහස් වන්නේ. අර මුලින් සඳහන් කරපු විදිහට සබ්බපාපා චකරණං කියපු විදිහට අකුසල් වලින් දුර වෙනකොට යම් තා ප්‍රමාණයට ජීවිතේ යන කරද කම්කට වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. අනිත් පැයෙන් බැනුනොත් හරි අඩු ගන්න ඉන්න පුළුවන්. දෙවනි පියවරේදී පින්නතුනි කුසලස උපසම්දා කියපු විදිහට පින්දාම් කිරීමේ අනිසංස විදිහට තමට නිරෝගී භාවය ලැබෙන්න පුළුවන්, දිගාසිරි සම්පත් ලැබෙන්න පුළුවන්, හොඳ කල්‍යාණ මිත්‍ර ලැබෙන්න පුළුවන්, හොඳ පහසුකම් තමට සසරේදී ලැබෙන්න පුළුවන්. මේ ආත්ම භාවයේදී ලැබෙන වේවා. හැබැයි පින්නතුනි ඒ දෙකෙන් විතරක් අපට මේ අවසාන අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. මේකට මුහුණ දෙන්න පුළුවන් දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙන්න මේ දර්ශනය, මෙන්න මේ ජීවිත දැක්ම තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපේ දක්ෂයන් බවට පත්වන්නේ. අපි ලෝකේ ගිහිලම විශ්වවිද්‍යාලෙන් ඉතාම අමාරු විෂය ධාරාවකින් ආචාර්ය උපාධියක් ගත්තත් අපි දක්ෂයන් වෙන්නේ නැහැ පින්නතුනි. අපි දක්ෂයන් වන්නේ අපේ ජීවිතයට මේ ඇත්තටම මොකද්ද වන්නේ කියලා අපි තේරුම් ගත්ත දවසට. පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවට ලබන රසය, ශරීරයට ලබන පහස, මනසට ලැබෙන අරමුණු. මේවට කියනවා ආයතන කියලා. අභ්‍යන්තර ආයතන හයක් තියෙනවා, බාහිර අරමුණු හයක් තියෙනවා. ඇසට ලක් වෙන රූප, කනට ලක් වෙන ශබ්ද, මේ ආදී වශයෙන් ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයට ගෝචර වෙන අරමුණු තියෙනවා, ආයතන තියෙනවා. පින්නතුනි මේ 6ට මේ 12ට අමතර තවත් දෙයක් අපේ තියෙනවද? අපි යටැමෙට කියන්න පුළුවන් අපේ රැකියාව කියලා, උපාධිය කියලා, දරුවන් කියලා, අම්මා කියලා, තාත්තා කියලා, ඔබේ ශරීරය කියලා, ඇඳුම් ටික කියලා, ගෙදර කියලා, වාහනය කියලා, ඔබට පින්නතුනි යම් තාක් දේවල් ජීවිතේහි භෞතික දෙයක් හෝ වේවා, භෞතික නොවන ආධ්‍යාත්මික දෙයක් වේවා, මානසික දෙයක් වේවා, මේ කුමන හෝ දෙයක් ජීවිතේ තියෙනවා නම් ඒ මොකද්ද? ඒ ඇහින් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසයෙන් ගත්ත ගඳ සුවඳක්, දිවෙන් රස ලැබපු රසයක්, ශරීරයෙන් ලැබපු පහසක්, හිතට ආපු අරමුණක්. මේට අමතර දෙයක් නැහැ. මෙන්න මෙතෙන්දි තමයි පිනුතුනේ අපි දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ දක්ෂතාවය ඇති කරගත්තොත් තමයි අපි ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්නෙ. පිනුතුනි ලෝකයේ බාහිර නොඑක් දේවල් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. ලෝකේ වෙනත් ග්‍රහලෝක, ගැලැක්සීස්, යුනිවර්සස් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒවා අමාරු දේවල් නෙවෙයි ලෝකේ. ඊට වඩා අමාරු දෙයක් ලෝකයේ පහළ වෙන බුදුහාමුදුරු කෙනෙක් දේශනා කරනවා. මෙන්න මේ යථාර්ථය පිනුතුනි අපි තේරුම් ගන්නට ඕන. ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට පිනුතුනි මොකක්ද අපට වෙන්නේ? අපි ඇසට රූපයක් දකිනකොට ඒ මොහොතේ පිනුතුනි ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ ආදී කරුණු වල එකතුවෙන් අපට රූපය පිළිබඳව යම්කිසි අවබෝධයක් එනවා. කනෙන් ශබ්දයක් අහද්දී ශබ්දය ගැන යම්කිසි අවබෝධයක් එනවා. ඒ අවබෝධයක් එනකොට අපට මොකද වෙන්නේ? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඇලීම හා ගැටීම ඇතිවන්නේ ඇයි? ඇලීම හා ගැටීම ඇති වෙන්නේ ඇයි? අපේ පින්නතුනි මේකේ යථා ස්වභාවය දන්නේ නැති නිසා. අපි ඇසක රූපයක් දකිනවා කියලා කියන්නේ පින්නතුනි ඇසෙන් කරන්නේ යමක් ගැන ඡායා මාත්‍රයක් විතරයි අපට අරගෙන දෙන්නේ. යම් රූපයක් ගැන අපි තේරුම් ගන්නකොට ඒ ඇසටගත්තු චක්කු විඥානය නිරුද්ධ වෙලා ඒක මනෝ විඥානයක් විදියට, ධර්මාලම්බනයක් විදියට මනෝ විඥානයෙන් අපි තේරුම් ගන්නවා. දැන් මේ අපි දකින මල් ටික වෙන්න පුළුවන්, පිළිම වහන්සේ වෙන්න පුළුවන්, මගේ රූපේ වෙන්න පුළුවන්, ඔබ මා පිළිබඳව නැත්නම් මේ පිළිම වහන්සේ පිළිබඳව, මේ මල් ටික පිළිබඳව, මේ මයික් එක පිළිබඳව ඔබ දැකලා හඳුනා ගන්නකොට දැකපු චක්කු විඥානය නිරුද්ධ වෙලා මනෝ විඥානයෙන් තමයි දැනගන්නේ. ඇසට දකින රූපයත් එහෙමයි, කනට අහන ශබ්දයත් එහෙමයි, නාසයට දැනෙන ගඳ සුවඳත් එහෙමයි, දිවට ලබන රසය, නාසයට ලබන, ශරීරයට ලබන පහස කියන මේ පංච විඥාණයම සලකන්නේ පින්නතුනි පංච විඥාණයෙන්ම අපට අවබෝධ වෙනකොට ඒ ලැබෙච්ච අරමුණ අතීතයට ගිහිල්ලා අපට අවබෝධය ලැබෙන්නේ මනෝවිඥාණය. නමුත් පින්නතුනි අපේ තියෙන නොදැනීම නිසා අපි හිතන්නේ ඒක ඒ මොහොතේ ලැබෙනවා කියලා. වර්තමානයේ ලැබෙන දේ ගැන විතරක් නෙවෙයි පින්නතුනි, අපි යම් තාක් දේවල් ජීවිතේ හිතන්න ඔබ. දැන් ඔබේ ගෙදර ගැන හිතන්න බලන්න. ඔබේ වාහනය ගැන හිතන්න බලන්න. ඔබේ දරුවා ගැන හිතන්න බලන්න. හිතනකොට මොකද වෙන්නේ? ඒ ඔබ හිතන දේ ඔබ කැමති විදියට තියෙන දෙයක් නම්, සතුටු වෙන විදියට තියෙන දෙයක් නම් ඔබේ ගැන සතුටු වෙනවා. ඔබ අකමැති වෙන විදියට තියෙන දෙයක් නම් ඔබේ ගැන දුක් වෙනවා. ඔබට බැනපු කෙනෙක්, ඔබට ලොකු හානියක් කරපු කෙනෙක් මෙතන ඉස්සරහට ආවොත් මොකද වෙන්නේ? ආපු මොහොතේ මොකද වෙන්නේ? දැන් ලස්සනට මෙතන hina වෙලා සතුටෙන් බණ අහනවා. දැඩි යමනාප වෙච්ච කෙනෙක් මිස්සනට දැන් එනවා. වීඩියෝ එකක් හිම තියලා තිබ්බොත් හොඳට බලාගන්න පුළුවන් මූල මූණ වෙනස් වෙන හැටිද? ඈ වීඩියෝ කරමින් හිටියොත් හොඳට බලාගන්න පුළුවන් දැන් කෙනාට මොකද වෙන්නේ කියලා. දැන් පිනුදුන මොකද උනේ මේ? අපි අර ඒ කෙනා කරපු අතීත අරමුණට අපි ගියා. ඒ අතීත අරමුණට හිත ගියා විතරක් නෙවෙයි, ඒ අතීත අරමුණ තුල අපි ජීවත් වෙනවා මේ මොහොතේ. ඒ ජීවත් වෙනකොට පිනුදුන ඕන තරම් පිනුදුන කේන්ති ගන්න පුළුවන්. ඕන තරම් ඇලෙන්න පුළුවන්, ඕන තරම් අඩන්න පුළුවන්. අපි ළඟම හිටිය මියගිය කෙනෙක්, අපේ ඊටාම සමීපතම ඥාතියෙක් හෝ හිතකවන්තයෙක් මිය ගියාම අපි ඒ මිය ගියපු කෙනාගේ මල ගෙදරට ගිහිල්ලා අපි අඬනවා. අඬන වෙලාවේදී මොකද අපට වෙන්නේ? අපි අඬනකොට කියනවා මේක නමට මෙහෙමයි සැලකුවේ, මෙහෙමයි උදව් කළේ, මෙහෙමයි ලෝකෙට සේවය කළේ කියලා. ඒ එයා කරපු අතීත සිද්ධීන් ටික දැන් සම්පූර්ණයෙන්ම රඟපාලා මේ මොහොතේ අපි ඒක නැවත අලුතින් මනෝවිඤ්ඤාණයෙන් අරගෙන තමයි මේ අපි දුක් සැප විඳින්නේ. එහෙම හිතන අවස්ථාවේදී පින්නතුනි ඒ අතීත සිද්ධිය දැන් මේ මොහොතේ තියෙනවද? මේ මොහොතේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙල එක. තවත් උදාහරණයක් ගන්න බලන්න. ඔබ වීඩියෝ පටියක් බලන්න. වීඩියෝ දර්ශනයක් ඔබ බලනකොට, නැත්නම් චිත්‍රපටියක් බලනකොට, නාට්‍යයක් ඔබ රෙකෝඩ් කරපු නාට්‍යයක්, වීඩියෝ ගත කරපු නාට්‍යයක් බලනකොට, ඒ නාට්‍ය රංගපාන අය කරන කියන දේවල් වලින් ඔබ ඇතැම්මිට සතුට වෙන දුක් වෙනවා. ඒ ඔබ නාට්‍ය, ඒ ඔබ ටෙලි නාට්‍ය, චිත්‍රපටිය බලන වෙලාවේදී ඒ තියෙන දර්ශනවල ඉන්න රංගපෑම් කරන අය දැනුත් රංගපාමින් දින්නේ. ඔව්, ඇතැම්මිට සමහර අය මැරිලා නේ. ඇතැම්මිට ඒක ගහගන්න අය දැන් එකට පාටියක කවුරුත් දැන් සතුට වෙන කෑම කමින් අපේ මෙහෙලේ පුච්චගෙන දුක් වෙනවා. අර කට්ටිය ඔක්කොම දැන් සාදයක දැන් කවුරුත් සතුටු වෙනවා දැන් සිනාසෙමින් ඉන්නේ. පින්නතුනි අපේ සමස්ත ජීවිතේම අපි යම්කිසි අත්දැකීම් ටිකක් ලැබුවා නම්, අපි යමක් ගැන සතුටු වුණා නම්, යමක් ගැන දුක් වුණා නම්, යමක් ගැන විවේචනය කරා නම්, යමෙක් පිළිබඳව අපි දොස් කිව්වා නම්, යමක් හොඳයි කියලා අපි අගය කළා නම්, පිනක් කියලා අපි වැඩුවා නම්, ඒ හැම දෙයකම පින්නතුනි ස්වභාවය මෙන්න මේකයි වෙලා තියෙන්නේ. තවත් උදාහරණයක් කියනවා මේකට සමීප යන උදාහරණයක්. අපි කෑම ටිකක් කනකොට, කෑම පිඟානක අපි කෑම ටිකක් කනකොට අපි කෑම ටික රස විඳිනව නේද? ඒ රස විඳින අවස්ථාවේදී අපි කෑම පිඟාන දිහා බලාගෙන තමයි රස විඳින්නේ නේ. ඒ කෑම පිඟාන දිහා බලාගෙන පින්නට රස විඳිනකොට අපට හිතෙන්නේ මොකද්ද? ඒ දැන් Tamanට රස දැනෙන්නේ මේ පිඟාන තියෙන කෑම කියලා නේද? ඇත්තටම පින්නතුනි මේ මොහොතේ ඔබ රස විඳිනකොට ඔබට රස දැනෙන්නේ දැන් මේ පිඟාන තියෙන කෑමද? දැන් මේ පිඟාන තියෙන කෑම නෙවෙයි. නමුත් අපිට කවදාවත් හිතිලා තියේද දැන් මේ රස විඳින්නේ පිඟානේ තියෙන කෑම නෙවෙයි කියලා අපිට හිතිලා තියේද කවදාවත්? අපි හැමදාම හිතන්නේ දැන් මේ මොහොතේ රස විඳින්නේ මේ පිඟාන තියෙන මේ ලස්සනට සුවඳ හමන මේ කෑම ටිකේ රසය කියලා අපිට හිතෙන්නේ. ඇත්තටම පින්නතුනි දැන් මේ මොහොතේ රස විඳින්නේ ඔබ පිඟානේ තියෙන කෑමද? පිඟානේ තියෙන කෑම නෙවෙයි දැන් රස විඳින කොයි කෑම ටිකද? කටේ තියෙන කෙලත් එක මිශ්‍ර වෙලා ඇඹරිලා තියෙන කෑම ටිකෙන් තමයි දැන් රස විඳින්නේ. ඒ රස විඳින කෑම ටික අතට අරගෙන පිඟානේ පැත්තකින් තිබ්බොත් අර අනිත් ඒවා වගේ ලස්සනද? පින්නතුනි ආයේ තමන්ගේ අතින් අල්ලනවා තමට හිතෙන්නේ. පින්නතුනි බලන්න අපි යම් තාක් ජීවිතේ සැප දුක් කියලා දේවල් වින්දනම් අර පිඟාන දිහා බලාගෙන කටේ තියෙන කෑම ටික පිඟානේ තියෙන කෑම ටික කියලා හිතාගෙන අපි රස විඳ වගේ පින්නතුනි ඔබ යමක් ඇසින් දකිනකොට කනෙන් අහනකොට මේ පංච ඉන්ද්‍රියන්ගෙම පින්නතුනි අවබෝධය ලබනකොට මේ කෑමට වෙච්ච සිද්ධාන්තයම වෙලා තියෙන්නේ. අර මුලින් ලැබපු අත්දැකීම නිරුද්ධ වෙලා මානසින් ඒක නැවත අරගෙන තමන්ගේ අතීත අත්දැකීම් එක මිශ්‍ර කළා. තමන් අලුතෙන්ම ගොඩනගා ගන්න අත්දැකීමක් විදිහට තමයි තමන් මේ මොහොතේ යමක් ගැන තමන් සතුට වෙනව නම් දුක් වෙනව නම් වෙන්නේ. පින්නතුනි අපි හුඟා උගත් කියලා අපි කියලා තියෙනවනේ, අපි දක්ෂයි කියලා හිතනවනේ. පින්නතුනි බුදුහාඳුරන්ගේ දාමහනකට තමයි අපේ දක්ෂතාවය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂයි කියලා තීරණය වන්නේ පින්නතුනි අපි ලැබපු අධ්‍යාපන සුදුසුකම් අනුව නෙවෙයි. අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ මෙන්න මේ සිද්ධාන්තය අපි සැබෑ ලෙසම නියම විදිහට තේරුම් ගත්තොත්. එහෙම තේරුම් ගත්තා කියලා හිතන්න එපා දැන් විදින සතුටට හානියක් වෙයි කියලා. දැනටත් වඩා පින්නතුනි අපි ඊට පස්සේ සතුට විඳිනවා. දැන් අපි සතුට විඳිනවට වඩා අපි දුක් විඳිනවා. ඒ නිසා මේ යථාර්ථය තේරුම් ගත්ත දවසට තමයි නියම විදියට පිනොත්ණ අතීතයේ මිදෙලා අපි වර්තමානයේ ජීවත් වෙනා බවටපත් වෙන්නේ. මෙවිනි දෙයක් නම් අපේ ජීවිතය තුළ වෙන්නේ අපි එනම් කුමක්ද කළ යුත්තේ? අපි පිනොත්ණ මෙන්න මේ යථාර්ථය යලි යලි තේරුම් ගන්නට සැබෑ උත්සාහයක් දරන්න ඕන. මේක තේරුම් ගන්න අපට පේන දේ තමයි තමන් ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් මේ ඉන්ද්‍රියන් හයෙන් යම්කිසි අරමුණක් අපි යම්කිසි මොහතක ගන්නවා නම් පින්නතුනි එක ඉන්ද්‍රියකින් එක විටක එක අරමුණක් විතරයි ගන්න. මේ ඉන්ද්‍රිය හයක් තිබ්බට ඉන්ද්‍රිය හයම එක විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය හයම එක විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක විට එක ඉන්ද්‍රියක් විතරයි දැන් මේ පින්නතුනේ පේන්නේ. දැන් මේ බණ කියන හාමුදුරුවෝ බලාගෙන බණත් අහමින් කුටුවට හේතු වෙලා ඇතැම් විට කටේ මොන හරි තියනවා ඒකත් හපමින් මේ ඔක්කොම ටික එකට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි හිතෙන්නේ නේ. මේ හැයම මෙහෙම ගියාට පින්නතුනි මේ හැය වේගේ වැඩි නිසා අපට මේක දැනෙන්නේ නැහැ. නමුත් එක මොහොතක පින්නතුනි එක දෙයක් ගැන විතරයි අපට අවබෝධය තියෙන්නේ. අනිත් ඉන්ද්‍රිය පහ මේ අවස්ථාවේදී අක්‍රියව එතකොට ඔබ යමක් ගැන හිතනකොට ඔබ දරුවා ගැන හිතනකොට එවරට ඔබ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඔබ ඔබගේ වාහනය ගැන හිතනකොට ඔබට වාහනයක් තියෙනවා ඔබේ උපාධිය ගැන හිතනකොට ඔබ උපාධිධාරී ඔබේ අම්මා තාත්තා ගැන හිතනකොට ඔබ දුවක් පුතෙක් ඔබ පන්සලේ හාමුදුරු ගැන හිතනකොට ඔබ දායකෙක් හැම මොහොතම පිනුතින අපේ ජීවිතය කියලා කියන්නේ එක මොහොතක සිතුවිලි මාත්‍රයක් අන්න ඒ සිතුවිලි මාත්‍රයේ ස්වභාවය කොහොමද යම්කිසි ඉන්ද්‍රියක් කරහා අපි යමක් ගැන අවබෝධයක් ලැබුණා නම් ඒ ලැබුණා කියන්නේ ඊට පිටුපස්සේ තවත් නොපෙනෙන බලවේග පහක් එක්කයි මේක අපට ලබා දෙන්නේ. ඒකට කියනවා බුදුදහමෙහි පංච උපාදාන ස්කන්ධය කියලා. අපි ඇසෙන් රූපයක් දැකලා හඳුනා ගන්නවා නම් කනෙන් ශබ්දයක් අහලා හඳුනා ගන්නවා නම් නාසයෙන් ගඳ සුවඳක් ඉඳලා හඳුනා ගන්නවා නම් හඳුනා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පහක එකතුවකින් මෙන්න මේ පහ වැය වෙලා ඒ පහ වැයීමේ ප්‍රතිඵලයක් විදියටයි අපි යමක් හඳුනගන්නේ. මේ පහ වටා තමයි අපි කරකැවෙන්නේ. බුදුහාඳුරෝ ගද්දුල බද්ද කියන සූත්‍රයේ දේශනා කළා. කණුවක බැඳපු සුනකෙක් ඉන්නවා, බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියා වටේ දුවනවා. අර කණුව වටේම දුවන්නේ. අපි පිනතුනි ලෝකේ වටේම ගියත් පිනතුනි යන්නේ වෙන දෙයක් වටා නෙවෙයි මේ පංච උපාදානස්කන්ධය වටායි අපි දුවමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බහර කියන සූත්‍රයෙන් අපි ලොකු බරක් දරාගෙන ඉන්නේ. ඔබ ඇතැමිට හුඟා සැහැල්ලුවෙන් කියලා හිතාගෙන ඉන්නේ නේ. නමුත් පින්නතුන ඔබ ගියේ ගැන හිතනකොටම gedara තියෙනවා කියලා හිතුවොත් ඔබ හිතන්න කලිනොත් gedara තිබ්බා ඔබ හිතුවට පස්සෙත් gedara තියෙනවා කියලා හිතුවොතින් ඔබ මහා බරක් ඔළුවේ දරාගෙන ඉන්නේ. ගෙදර තියෙනවා සම්මුති ලෝකයේ හැටියට ගෙදර තියෙනවා ගෙදරක් නැහැ කියලා මේ කියනව නෙමෙයි. ගෙදරක් නැහැ කිව්වොත් ඒක උච්ඡේද දෘෂ්ටියක්. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ගෙදරක් නැහැ කියනවා දරුවෙක් නැහැ කියනව නෙමෙයි මේ ඈ. දරුවෝ ඉන්නවා සම්මුති සත්‍යයන් මේව තියෙනවා. හැබැයි පින්නතුනි ඒක තියෙන්නේ ඒ සිතන මොහොතේ විතරයි. සම්මුති ලෝකයන් මේව තියෙනවා කෙනෙකුට ගිහිල්ලා පින්තූරයක් අරගෙන එලා ඔබට පෙන්වන්න පුළුවන් මේ නැහැ කිව්වොත් මේ තියෙන්නේ කියලා. සම්මුති සත්‍යය තියෙනවා. හැබැයි පින්නතුනි යථාර්ථ වශයෙන් ජීවිතයේ සැබෑදසම බුදුහාඳුරු කෙනෙක් ලෝකයට අනාවරණය කරන යථාර්ථය තමයි අපි යම් තාක් ජීවිතය තුළ යම් කිසි අත්දැකීමක් ලැබුවා කියලා ලැබුවනම් අපි ලබන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය පහ හරහා ලබන දේවල් එතනම නිරුද්ධ වෙලා ඒක මනසින් අරගෙන මනෝ විඥානයක් විදියට අලුතෙන් වර්තමානයේ ගොඩනගාගන්නේ. අපි බොහෝ විට පින්නතුනේ එක පැත්තකින් අතීතය අධ්‍යක්ීමක ඉන්නවා, අනිත් පැත්තෙන් අනාගතේ ඉන්නවා. දැන් මේ පින්නතුන්ට දැන් බනහදී අතීත අරමුණක් මතක් වෙච්ච ගමම හිත අතීතයට යනවා. නැත්නම් මේ බණෙන් පස්සේ කරන දේක් ගැන හිතනකොටම අනාගතයට යනවා. අතීතය යනකොට අතීතයේ ලැබපු අත්දැකීම් ටික එකතු වෙලා මොකක් හරි නිර්මාණයක් හදනවා. අනාගතයට යනකොට කොහොමද වෙන්නේ? ඒ අතීතයේ ලැබපු ටිකම අනාගතයට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා අලුතෙන් එකක් හදාගන්නවා. දැන් ඇතැම් විට මේ බණෙන් පස්සේ ඔබ කෑම බීම කනවනම්, ඇතැම් විට මෙතෙන්ට එන්න කලින් ඒ කෑම බීමම දැක්කනම්, ඇතැම් විට හිතනකොටම අර ඒ ටික ඔක්කොම මිශ්‍රලා මම පාන් පෙට්ට ගන්නවා, කටලස්සෙකුත් ගන්නවා, ආ වතුරෙකුත් අතරින් බෝතලෙකුත් ගන්නවා, ඔක්කොම ටික අරගෙන දැන් ඔබ අනාගතේ නිර්වාණය කරලා තියෙනවා. තේනතුන ඒක සැබෑ ලෝකේ නෑ ඇත්තෙන්ම. මේ මනසින් තමයි සාමාන්‍යයෙන් හදාගන්නේ. තේනතුන මෙන්න මේ දෙපැත්තට තමයි අපි දුවමින් ඉන්නේ. ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ තේනතුනි ජීවිතයේ දක්ෂතාවය කියලා කියන්නේ අතීත අරමුණු සිහි නොකර ඉඳීම නෙවෙයි, අනාගතය සඳහා වැඩපල නොකිරීම නෙවෙයි. ඒ ඔක්කොම කරනවා අපි. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන සිතට සිතුවිල්ලක් එනකොටම දැන් මේ සිතුවිල්ලෙන් මොකද උනේ කියලා. ඔබට යම්කිසි ගැන හිතනකොටම ඔබ දැනගන්න දැන් මේ ඒ සිද්ධිය නෙවෙයි, දැන් මේ අතීතයේ Taman දැකපු දේ ගැන දැන් මේ මනසින් මේ මොහොතේ හදාගත්තු දෙයක් කියන එක දකින්නට ඕන. ඔබ ඔබගේ ගෙදර ගැන හිතනකොට, ඔබගේ දරුවා ගැන හිතනකොට දැන් ඉන්න තත්ත්වයේ නෙවෙයි අපි හිතන්නේ. දැන් බලන්න ඔබ ලංකාවේ ඉපදිච්ච ගෙදර ගැන හිතන්න බලන්න, හිටපු ගෙදර ගැන හිතන්න. ඒ ගෙදර ගැන හිතනකොට ඔක්කොම මතක් වෙනවනේ නේ. ගෙදර කොහොමද, රටවලුද, මෙරටවලුද, ගෙදර ඉස්සරහා තිබිච්ච අඹ ගහද, රවුටන් ගහද නේද, අරලිය ගහද, ඔක්කොම මතක් වෙනවනේ නේ. ඒ මතක් වෙන පේනතුනේ දැන් තියෙන ගේද? ඒ දැන් තියෙන ගේ නම් මතක් වෙන්නේ ඔබට ඒ ගෙදර ඉස්සරහා දැන් කවුද ඉන්නේ, දැන් මොන වාහනේද නවත්තලා තියෙන්නේ, ගෙදර ලයිට් දාලාද, ඔෆ් කළාද තියෙන කියලා ඔබට බලන්න පුළුවන් යනවා. ඔබ දැන් තියෙන ගේ නෙමෙයි දකින්නේ. දකින්නේ මොකද්ද එහෙනම්? ඔව්, දකින්නේ අතීතයේ ලැබපු අත්දැකීම. දැන් මනසින් ආයි අරගෙන අලුතෙන් තමයි දැන් මේ අලුත් විඥානයක් විදිහට දැන් මේ අත්දැකීම ලබන්නේ. පින්නතින අපි ජීවිත පුරාම මතක තියාගන්න, අපි සැපයක් විඳනන් දුකක් විඳනන් සාකච්ඡා කළානම් අපි විවේචන කරනම් පුද්ගලයෝ මේ ඔක්කොම කලේ අර අතීතයේ රංගපාල ගිහිපු නළුවෝ ඉන්න චිත්‍රපටයක් විවේචනය කළා වගේ. පින්නතින මේ අවබෝධය ලැබෙච්ච ගමන් අපේ ජීවිතය කොහොමද වෙනස් වෙන හැටි මේ ධර්ම ශ්‍රවණයෙන් පින්නතින සුතමේ ඥානෙ ලබාගෙන චින්තාමේ ප්‍රඥාවෙන් මේක නැවත නැවත සිහි කරන් අපි හුරු වුණොතින් පින්නතින ඔබ විශ්වාස කරන්න ඔබ දැන් කරන කතා වලින් 60% විතර අඩු වෙනවා. විශාල පරිවර්තනයක් භාෂාව වෙනවා. ඔබට කතා කරන්න බැරි වෙන සමහර දේවල්. මොකද දැන් අපි කතා කරන බොහෝ දේවල් පින්නතුනි අර අතීත අත්දැකීම් අලුතෙන් නිර්මාණය කළා. දැන් ඒ තුල රඟපාමින් තමයි අපි මේ දුක් සැප විඳීමේ කතා කරන්නේ. මේ අවබෝධයෙන් පස්සේ ඔබ කතා නොකර ඉන්නේ කතා කරනවා. බය වෙන්න එපා. හැබැයි පින්නතුනි කතා කරන්නේ හරියම සිහියෙන්. ඔබ දන්නව එවලේට දැන් මේ සිහි කරන්නේ මනසයි කියලා හොඳ අවබෝධයෙන් තමයි එදාට ඔබ කතා කරන්නේ. පුද්ගලය ගැන විවේචනය කළා, විවේචනය කරන්නේ එහෙමයි එදාට. එදා කරන්නේ විවේචනය පින්නතුනි. එදා ඔබ කෙනෙකුට දොස් නැගුවත් ඒ දොස් නගන කෙනා පිටිපස්සෙන් ඉඳගෙන ඒ දොස් ආරෝපණය අහන් හිටියත් ඔබ ගැන එදාට අමනාප වෙන්නේ නැහැ. ඔබ ඒ තරම් යථාර්ථවාදී විදියට ඒ දේ ගැන විවේචනය කරනවා. කොහොමද එදාට විවේචනය කරන්නේ? එදාට පුද්ගලයා නෙවෙයි විවේචනය කරන්නේ. එදාට ඒ කරපු ක්‍රියාවයි විවේචනය කරන්නේ. අහවල් පුද්ගලයා මේ වරද කළා කියලා නෙවෙයි කියන්නේ. මේ මේ මේ වරද නොකර හිටියනම් මෙයාට මේ දුක් ටික වෙන්නේ නැහැ කියලා ඒ හේතුඵල සිද්ධාන්තයේ මත ඉඳගෙන කතා කරන්නේ. එදාට ඒක න අහන් හිටියත් ඔබට නොපෙනී රහසෙ ඔබගේ කතාව අහන් හිටියත් ඔබට ඔබ ගැන යාමනාප වෙන්නේ නැහැ. අද අපි කෙනෙක් ගැන විවේචනය කරනකොට කොහොමද? එයා බැරි වෙලක් අහගෙන හිටියොත් හැංගිලවද? අද පින්නතුනේ දැන් මෙතන අපේ මූණවත් අය බලන්නේ නැහැ කියන. නමුත් අපේ පින්නතුනේ මේ අවබෝධය සමග අපි විවේචනය කරොතින් එදාට පින්නතුනේ අපි මීට වඩා යථාර්ථවාදී විදිහට ගැන කතා කරන පුද්ගල සංඥාව බැහැර කළා. ඒ නිසා බුදුදහමෙන් අපිව දක්ෂයන් කරන්නේ කොහොමද පින්නතුනේ? අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ අපි නිතරම හිත කියවමින් ඉන්නේ, හිතත් එක්ක කතා කරමින් ඉන්නේ. කෙනෙක් දැක ගමන් හවලා මෙහෙමයි මෙහෙමයි හොඳ කෙනෙක් නරක කෙනෙක් යා උගත් කෙනෙක් මේ ඔක්කොම ටික සංකල්පන ටික මවාගෙන තමයි ඉන්නේ. දැන් මේ හඳුරන්නත් මම බන දෙ කලින් කියන්න බෑ කිව්වේ ඒකයි. දැන් මොන හරි විස්තර ටිකක් කියවනම් ඒ ඔක්කොම ටික හිතෙන් නිර්මාණය කර කර තමයි මේ බනහන්නේ. සංස්කාර හුඟක් එක තමයි බනහන්නේ. එතකොට හැම විට මේ බන අහන ටික ඔබට හිතට යන්නේ. අර අතීතය තුල ජීවත් වෙමින් තමයි අපි ඊළඟ කරුණ කරා යන්නේ. පින්තුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දක්ෂ කෙනෙක් නම් යම් කිසි කෙනෙක් නුවණැති කෙනෙක් නම් ඒ නුවණැති කෙනා විසින් තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි පංච උපාදානස්කන්ධයේ තේරුම් ගැනීම කියලා. ඒ කියන්නේ පින්තුනේ හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ හැම මොහොතෙම අලුත් අත්දැකීමක් විදියට හට ගන්නවා. මේක පින්නතුනේ අතීතයෙන් වර්තමානයට එන දෙයක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන දෙයක් නෙවෙයි. අහොත්වා සම්බුතං හොත්වා න භවිසති. දැන් මෙතන යම් කිසි සද්දයක් කරොතින් ඒ සද්දය ඔබට ඇහෙන්න කලින් මෙතන තිබ්බේ නැහැ. ඇහුනට පස්සේ ඒ සද්ද ඉතුරු වෙන්නෙත් නැහැ. මේ සිද්ධාන්තයම තමයි. හැබැයි මේ සද්දයට පින්නතුනේ අතීත හේතුවක යම් කිසි බලවේගයක් තියෙනවා, බලපෑමක් තියෙනවා. හැබැයි අතීතයෙන් මෙතන කිසිම දෙයක් එනව නෙවෙයි. මෙන්න මේක තේරුම් ගන්න ගන්න පින්නතුනි අපේ ජීවිතයට තියෙන අවබෝධය වඩ වඩාත්ම දිනු වෙනවා. මේ අවබෝධය ලැබෙන ලැබෙන්න ඊළඟට ඒක නා දන්නවා. එයාගේ අවිද්‍යාවයි භව තණ්හාවයි දෙක එන්න එන්න මඩු වෙනවා. ප්‍රඥාවන්ත කෙනා පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න තේරුම් ගන්න ඒක නාගේ අවිද්‍යාව මෙන්න මේ නොදෙනීම එන්න එන්න මඩු වෙනවා. එයාගේ අර අතීතය තුල ජීවත් වෙන අඳුරු ගතිය අඩු වෙනවා. එයාගේ අතීතයේ අඳුරු ගැති අඩු වෙනවා කියලා කියන්නේ ජීවිතයේ කළු පැත්ත අඩු වෙනවා. ජීවිතයේ සුදු පැත්ත එන්නම වැඩි වෙනවා. අතීතයේ සිහි කරනකොටම දක්ෂ වෙනවා. දැන් මේ අතීත සිද්ධිය නෙවෙයි සිහි කරන්නේ මනසයි කියලා. දැන් අපි කියමු කෙනෙක් මිය ගිහි පවස්ථාවේදී. ඒ කෙනාගේ ඒ මිය ගියපු කෙනාගේ දරුවෙක් ඇතැම් විට අපි කියමු රහත් වෙනා කියලා රහතන වහන්සේ කෙනෙක්. රහතන වහන්සේ කෙනෙක් කියන මළගෙදරට සහභාගි වෙනවා. ඒ මළගෙදරටම සහභාගි වෙනවා ඒ මිය ගිහිපු කෙනාගේ අනිත් දරුවෝ ටිකත් ඔක්කොම. අර දරුවෝ ටික ඔක්කොම අඬනවා. අනේ මගේ අම්මා සැලකුවේ මෙහෙමයි, මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි කියලා අඬනවා. රහතන් වහන්සේ අඬනවද? ඇයි රහතන් වහන්සේ අඬන්නේ නැත්තේ? රහතන් වහන්සේට අර අමතකද? රහතන් වහන්සේට අර අඬන ඇටත් වඩා ඔක්කොම මතකයි. රහතන් වහන්සේට අම්මා මව කුසේ තම මව කුසීට ඒකලත් මතකයි. ඇයි නොහඬන්නේ? රහතන් වහන්සේ දකින්නවා මේ දැන් අඬන්නේ අර අතීතයේ සිදුවෙච්ච නිරුද්ධ වෙච්ච අතීතයේ වර්තමානයේ ජීවත් කරවල ඒක රඟපාලයි මේ අඬන්නේ කියන එක දන්නවා. මේ අඬන මොහොතේ අම්මා ගැන දැනන්නේ නැත්තේ මෙයා. ඕ මේ මොහොතේ අම්මා දැන් මේට අම්මා පින්කම් කරපු කෙනෙක් නම් අම්මා පින්කම් කළ දැන් දිව්‍ය ලෝකෙක ඉන්නේ. එතකොට ඒ අම්මා ගැන හඬන වෙලාවේදී අම්මා දැන් මේට දිව්‍ය විමානෙක ඉන්නේ. නමුත් අපි අඬන්නේ දැන් ඉන්න අම්මා ගැන නෙවෙයි. අපි දැන් අඬන්නේ කුමක් ගැනද? දැන් අඬන්නේ අර අතීතයේ Taman දැකපු අම්මා ගැන. රහතන් වහන්සේට හඬන්න බැරි ඇයි? රහතන් වහන්සේට බලින්වත් හඬන්න බෑ. ඔව් රහතන් වහන්සේ දන්න වේටික ඔක්කොම මතක් වෙනකොට දැන් මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ නෙවෙයි, දැන් මේ මනසයි මනසින් මේ මතක් කරන්නේ කියන එක දකිනවා. පින්නොතුනි මෙන්න මේ දක්ෂතාවය අපේ ජීවිතේ ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒ වැඩි කරගන්න නම් මොකද කරන්නට ඕන? ඒ වැඩි කරගන්න නම් හැකියතාක් දුරට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. ඒ හැකියාව වැඩි වෙන නම් හැකියතාක් දුරට මේට අදාළ ධර්ම දේශන අහන්නට ඕන. ඒ හැකියාව වැඩි වෙන නම් හැකියතාක් දුරට ඒ අහන ධර්ම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න ඕන. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙක් නම් සමත විදර්ශනා භාවනා දෙක ටිකෙන් ටික දිනු කරන්න ඕන. සමත භාවනා කියලා කියන්නේ හිත එක්තැන් වෙන භාවනාවක් නිතර පුහුණු කරන්න ඕන. අපේ හිත අතීතයට යන ගතිය අඩු වෙන විදියට වර්තමානයේ හිත රඳවන විදියට ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී කමඨානක් ඔස්සේ ටිකෙන් ටික හිත වර්තමානයේ රඳවන ගතිය වැඩි කරන්න ඕන. ඒකට හොඳම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. හොඳට ආනාපාන සතිය ගැන සිහි කරන්න. සිහි කරනකොට පේනවා අපේ හිත අතීතයට යන ගතිය අඩු වෙනවා ටිකෙන් ටික. ඒ වගේම පිනතුන් නිතර සති නිමිත්ත කියන එක පුහුණු කරන්න. මේ නාසය ආශ්‍රිතව නිතර සිහිය හුරු කරමින් අනිත් වැඩ බල කරන්න. කරනකොට අපේ ඊට අතීතයට දුවමින් අතීතය තුල හිර වෙන ගතිය එන්නම අඩු වෙනවා. වර්තමානයේ හිත රඳවා ගන්න ගමන් හිත ප්‍රසන්න කරන ගමන් මෙන්න මේ ඇතිවීම නැතිවීම දකින්නට ටිකෙන් ටික හුරු වෙන්න. හැම මොහොතකම හට ගන්න නිරුද්ධ වෙන මෙන්න මේ ජීවිත යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. මෙන්න මේකට ටිකෙන් ටික අපි හුරු නොවතින් පින්නතුනි එදාට අපට මහලු වීමෙන් වෙන දුක් ටික එදාට අපට එන්නේ නැහැ. අද අපි මහලු වෙනකොට අනේ මගේ ශරීරය මහලු වෙනවා කියලා ශරීරයත් එක්ක අපි දුක් වෙනවා. එදාට පිනොතුණිය ශරීරයේ ඉක්මවලා එයා මානසින් ජීවත් වෙන්නේ. එදා එයාට ශරීරයට අසනීපයකට ප්‍රතිකාරයක් කරන්න වෙන පුළුවන්. නමුත් එයා මනස තුල යා ඊට වඩා ඉහළ දැක්මකින් ලෝකය දකින්නේ. එදා එයා මරණයට ළඟා වෙන්න පුළුවන්. නමුත් මරණයේදී තමන්ගේ ශරීරය මැරෙනවා කියලා තමන් මේ ශරීරය එදාට බදාගන්නේ නැහැ එයා. එයා මේ ලෝක යථාර්ථය දකිමින් ඉහළම මානසික ස්වභාවයක මෙයා ඉන්නවා. මෙන්න මේකට තමයි සමත විදර්ශනා භාවනා වඩන කියලා කියන්නේ. පින්නතුනි ටිකෙන් ටික හුරු පුරුදු කරන්න අපට පුළුවන්. මේව බැරි නැහැ. අපි ඒ සඳහා සසර හුඟා පින්දහම් කළ ඇවිල්ලෙන්නේ. හිතන්නේ පස් සුළුපටු පින්කම් කියලා. මහා බරපතල පින්කම් කළා මේ ඇවිල්ලෙන්නේ. ඒ නිසා තමයි ඔබ මේ සාවධානව මේ බණ අහන්නේ. නැත්තම් මෙහෙම බණක් අහන්න බෑ පින්නතුනි. මේ බණ සාවධානව ඇහිමෙන්ම කියනවා ඔබ සසර හුඟා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක් කියලා. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම අපි සසරේදී හුඟා පුරුදු පුහුණු කරලා ඇවිල්ලා තියෙනවා. පින්නතුනේ ඇතැම් විට එක ධර්ම දේශනාවක් ඇති අපේ ජීවිත වෙනස් වෙන්න. මේ පින්නතුන් දන්නව අඟුලිමාල. මිනිසුන් දහස් ගණක් ඝාතනය කරපු අඟුලිමාල වෙනස් කරන්න බුදුහාඳුර වචන හතරයි කිව්වේ. මම නැවතුණා ඔබ නවතින්න. අර සියලුම මිනිස් ඝාතන පසෙක දාලා පුද්ගලයාගේ ජීවිතේ සැබෑ පරිවර්තනයක් වුණා. පින්නතුනේ සඳහා අපේ ළඟ දක්ෂතා තියෙනට ඕන. ඒක අතකින් බුද්ධිමත් වෙන්නට ඕන. අනිත් අතින් ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේ පින්නතුණු බණ කියන කලින් ආරාධනා කළ බ්‍රහ්ම ආරාධනාවත් එක්ක. ඒ ආරාධනා කරාට පස්සේ බුදුහාරුත් ප්‍රකාශයක් කළා. නිකන් නෙවෙයි බණ කියන කලින්. මොකද්ද ප්‍රකාශය? ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවින්න වංක ජාතෝ කියලා. මහා බ්‍රහ්මයේ බණට ආරාධනා කරාට පස්සේ බුදුහාඳුර කියනවා එහෙනම් යෝසෝතමන්තෝ පමුංචන්ත සද්ධාන් කියලා. අපාරුතා තේසං අමතස්ස ධහරා යේසෝතවන්තෝ පමුංචන්ත සද්ධාන් කියලා කියනවා. අමාදොර හැරියා ශ්‍රද්ධාවන්තෝ දේශවන් මුදාහරිත්වා කියලා ආරාධනා කළා. ඊළඟට කියනවා මා වෙත එන්න ධර්මය අහන්න කොයි වගේ අයද? අසටෝ අමායාවේ න වංක ජාතෝ. ඒකේනා කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම න මායාවි අමායාවි මායාකාරී අනිත්‍ය රවටන කෙනෙක් නොවන්නට වෙන ඕන. ඒ වගේම න වංක ජාතෝ වංක කෙනෙක් නොවන්නට ඕන. අවංක කෙනෙක් වෙන්නට ඕන. එකක් බුද්ධිමත් වෙන්නට ඕන. විඤ්ඤෝපරිස කියන්නේ බුද්ධිමත් වෙන්නට ඕන. ඒ වගේම කපටි කෙනෙක් නොවන්නට ඕන. මායාකාරී කෙනෙක් නොවන්නට ඕන. අවංක කෙනෙක් වෙන්නට ඕන. මේ ලක්ෂණ හතර තියෙනවා නම් පින්නතුනි ආනන්දර කර්ම හැර අනිත් ඕනම වරදක් ඕනම අඩුපාඩුවක් ජීවිතේ හදා ගන්න පුළුවන් මේ ජීවිත තුල. ඕනම වරදක් කිව්වට පස්සේ ඉතින් තේරුම් ගන්න පුළුවන් නේ. ආනන්දර කර්ම හැර ඒව මේ ජීවිතේදී වෙනස් කරන්න බෑ. ඒ කර්ම විපාකය. නමුත් පින්නතුනි ඕනම කර්මයක් වෙනස් කළ සම්පූර්ණම ජීවිතේ පරිවර්තනයක් කරන්න පුළුවන්. ඒක හිතන්නේ පවයසට ගිහිලා අමාරුයි කියලා. බුදුහාමයන් කාලේදී සමහර අය අවුරුදු 60 දී මහාන වෙච්ච අය. බක්කුල හාමුදුරුව අවුරුදු 80 දී මහානුනේ. රාඩ හාමුදුරුව සෝනාමෙහණිය අවුරුදු 120 දී මහානුනේ. 120 දී මහාන වෙලා රෑ නිදි මරාගෙන සක්මන් කරමින් භාවනා කළා. මේ දහමින් ප්‍රයෝජන ගත්තා. මෙතන ඉන්න හැම දෙනාම 120ට අඩුවයි නේනේ. පින්නතුනි අපට එහෙනම් යම් කිසි මට්ටමකට 100%ක් බැරි වුණත් කිසියම් මට්ටමකින් අපට මේ ජීවිතය තුළ ධහමින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ සඳහා සසර හුඟක් පින්දහම් කරගෙන ආපු අය මෙන්න මේ ධහම තුළ පින්නතුනි අකුසලෙන් මිදලා කුසල වඩලා මෙන්න මේ හේතුඵල ධහම අවබෝධ කරගන්න පින්නතුනි අපේ කුසලතාවයක් ඇති වෙනවා. ඒ කුසලතාවයට කියනවා ආයතන කුසලතාවය කියලා. ආයතන කියන්නේ මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය පිළිබඳව අපි දක්ෂයන් වෙනවා. අද අපේ ඇස අද අපට තියෙන ඇස අපි දකින රූපය කොහොමද? தත්වය අපි දකින්න කලිනුත් මේ රූපය තිබ්බා, අපි දැක්කට පස්සෙත් මේ රූපය ඉතුරු වෙනවා. දැන් අදාවට තියෙන ඇසෙන් අපි දකින්නේ එහෙමයි. පිනුතුනි ඒ ඇස දක්ෂ නැහැ. ඒ ඇසෙන් ඇතැම් විට ලෝකයේ අඟහරු ලෝකයට යන වාහනෙහි කැමරාව හදන කෙනෙක්ගේ ඇසක් වෙන්න පුළුවන්. එහෙමයි ඉන්නෝනේ අපේනේ, අපේම ලංකාවේ අය ඉන්නවනේ, NASA ආයතනයේ වැඩ කරන අය. ඉහළම තාක්ෂණයේ වැඩ කරන අය ඉන්නවා. ඒ වුණත් ඒ ඇස දක්ෂ ඇසක් වෙන්නේ නැහැ. ඔබගේ ඇස දක්ෂ වෙන්නේ, ඔබගේ කන දක්ෂ වෙන්නේ, ඔබගේ නාසය මේ ඉන්ද්‍රිය හයම දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? දක්ෂතාවය කියලා කියන්නේ පින්නතුනේ ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ ඉන්ද්‍රිය හයම ගන්න අරමුණෝ, ඒ අරමුණෙහි දැනුම ලබන්න කලින් ඒක යථාර්ථවාදී විදිහට තිබුණ නෙවෙයි, සම්මුති විදිහට තිබුණ එක හරි. සම්මුති විදිහට නැහැ කියන නෙවෙයි, සම්මුති සත්‍ය තුල තිබුණා. නමුත් පරමාර්ථ සත්‍ය විදිහට ගන්නකොට ඒ අත්දැකීම පිනතුනේ අතීතයෙන් වර්තමානයට එනකෝ වර්තමානයෙන් අනාගතයට යන අත්දැකීමක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීමක් කියන එක ටිකෙන් ටික තමන් බලන විදිහේ ඇසක් කනක් නාසයක් මේ ඉන්ද්‍රිය ටික දිනු කරගන්නවා. එහෙම දිනු වෙන පිනතුනේ අපේ ළඟ තියෙන ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටිකෙන් ටික දිනු වෙනවා. මේ දිනු වෙන වේගය පිනතුනේ වැඩි කර ගන්නට ඕන අපි. බුදුහාමුදුරු කෙනෙකුට යම් කිසි කෙනෙක් මුණ ගැහුණු වෙලාවේදී බුදුහාමුදුරු මොනවද ඒ කෙනාගේ බලන්නේ? ඒ කෙනාගේ රූප සම්පත්තියද? ඒ කෙනා කරන රැකියාවද? උපාධි කියක් තියෙනවද කියලාද? එයාගේ අම්මා තාත්තා දෙන කොයිතරම් වංශවත් කෙනෙක් කියලාද? මේ කිසිම දෙයක් නෙවෙයි පිනතුනේ බලන්නේ. බුදුහාඳුරන්ට කෙනෙක් මුණ ගැහුණු ගමන්ම බුදුහාඳුර මොකද්ද බලන්නේ? ඒ කෙනාගේ මනසට ඉලක්ක කරලා බලනවා. මෙයා කොච්චරනම් සසර මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක්ද කියලා. එතන ඉඳන් තමයි ඊළඟ ටික අනුශාසනාව කරන්න යාට. ඒ නිසා පිනතුනේ මේක තමයි අපේ සැබෑ දායාදය, සැබෑ උරුමය, සැබෑ විදියටම Tamanට තියෙන ධනය මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම. මේ ඉන්ද්‍රිය ධර්ම වලින් Taman දිනු වෙච්ච ප්‍රමාණයට තමයි Tamanගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. ඒ දක්ෂතාවය වැඩි වෙන පිනතුනේ බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ රූප ශබ්ද ආදී වෙනස් කළා ඔබේ හිතේ තියෙන සතුට නැති කරන්න. අද අපි පිනතුනේ අපි කොච්චර නිදහස් රටක හිටියත් අපි තාම ජීවත් වෙන්නේ යැපුම් මට්ටමේ. බාහිර රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට වෙනස් කරන්න පුළුවන් අපේ සතුට. බුදුදහමෙන් කරන්නේ මොකද්ද? බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ බාහිරට යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කළා, තමන් ස්වාධීන කෙනෙක් බවට පත් කරන එක. අන්න ඒ ස්වාධීනත්වයට පත් වෙච්ච දවසට පින්නතුනේ ලෝකෙම ආයේ එකතු වෙලා ඔබ වේදිකාවක තියලා මාස ගානක් ඔබ ගැන ගුණගතන කරන්න පුළුවන්. ඔබට දැනෙන්නේවත් නැහැ. ඊට වඩා ලොකු මානසික සතුටක් ඔබ තුළ තියෙනවා. ලෝකෙම ඇතැම් විට ඔබට ඔබ නොකරපු වරදකට නිර්දෝෂී කෙනෙක් විදියට ඔබ ඉන්න ඔබට අභූත චෝදනා කරන්න පුළුවන්. හැබැයි ඒ තුලින් ඔබ මානසික පීඩාවකට පත් වෙන්නේ නැහැ. පින්නතුනි මේ වෙනි මානසික තත්ත්වය දිනු කරගන්න, දක්ෂතාවය දිනු කරගන්න තමයි අපට බුදුහාඳුරු කෙනෙක් පහළට ධර්ම දේශනා කළේ. සාමාන්‍ය දක්ෂයන් කරන් නෙවෙයි පින්නතුනි, ડોක්ටරේට් එකක් අරන් රැකියාවක් කරලා දරුවෝ ටිකක් හදලා මැරෙන විතරක් නෙවෙයි. ඊට වඩා දෙයක් පින්නතුනි අපට ජීවිතේ තියෙනවා. අන්න ඒ තත්ත්වෙ අපේ ජීවිතේ දිනු කරවතින් අපේ ජීවිතන කොච්චර වටිනවද? අද අපේ ජීවිත වටින්නේ අපේ රැකියාවයි, උපාධියයි, වාහනයයි, ගෙදරයි වටිනකම තමයි වටින්නේ. පින්නතුනේ මේ දහමෙන් අපේ ජීවිත දිනු කරගත්තොතින් අපේ ජීවිත කොච්චර වටිනවද? මේට වඩා සිය දහස් ගුණෙන් වටිනවා. අපි පින්නතුනේ මිය ගියත් අපේ කෙස් ටික අරගෙන මිනිස්සු ඇටමිට දාගයක් හඳලා වඳින මට්ටමකට පත් වෙනවා. අපි පරිහරණය කරපු ඇඳුම් අරගෙන මිනිස්සු වඳිනවා. රහතන් වහන්සේලා කියන්නේ එහෙමයි. රහතන් වහන්සේලා ඇවිදගෙන ගියපු පාරේ දූවිලි වලට මිනිස්සු නමස්කාර කරනවා. ඒ ධාතුන් වහන්සේලා කරඬු වල තියලා දිව්‍ය ලෝක වල හිටන් වැඳුම් පිදුම් කරනවා. පින්නතුනේ අපි ලෝකයේ ආදිපති උනත් කවදාවත් කවුරුත් අපට එහෙම කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාඳුරු කියලා කියන්නේ මේ දර්ශනෙන් අපිට කරන්නේ ලෝකේ ලබා දෙන පුළුවන් ඉහළම වටිනාකම අපේ ජීවිත තුනට ලබා දෙන එක. ඒ නිසා ඔබ එදිනෙදා අධ්‍යාපන කටයුතු හොඳින් කරන්න, දරුවන්ගේ වැඩපළ හොඳින් කරන්න, රැකියාවක් සාදිය දැනටත් වඩා හොඳින් වැඩිපුර පෑ ගණක් කරන්න. හැබැයි ඊට නොදෙවෙන විදියට මේ දහම තුල ඉදිරියට යන්නට, මේ දහමෙන් උපරිම ජීවිත අත්දැකීම, ජීවිත ප්‍රතිඵලය, ප්‍රඥාව දිනු කරගන්නට අප්‍රමාදීව කටයුතු කරන්න උත්සාහ කරන්න. එසේ කිරීමට තෙරුවන් සරණින්. මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද සිදකලා වූ ධර්ම දේශනාවෙන් මේ අතන්ට ගැටලු තියෙනවා නම් අහන්නටත් අවස්ථාව තියෙනවා.